සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සොන්න තනුපලා සං සංලාපදේසින් පනමේ බිසාසං සංසාභිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාප ධන්සින් අත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමන්ති සදහවත් වාසනාවන්ත පින්නතුනි අද සුපුරුදු පරිදි බදාදා දිනෙහිම පැවැත්වෙන ධර්ම දේශනාවට හුඟකන් දීමටයි සූදානම් වන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ පින්නතුණ්ඩ බොහොම හුරු පුරුදු සූත්‍රයක් ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි කුද්දක නිකායේහි කුද්දක පාඨ කියන ග්‍රන්ථයට අයිති මංගල සූත්‍රය. මංගල කරුණු විස්තර කිරීම වශයෙන් දේශිත සූත්‍රයයි අද අප තේමා වශයෙන් තෝරාගත්තේ. කෙනෙකුගේ මෙලව ජීවිතය සඵල කරගන්නටත් පරලෝ ජීවිතය සුගතිගාමී කරගන්නටත් සසර දුකෙන් සම්පූර්ණ නිදහස් වන්නටත් හේතු වන කරුණු අලලා භාගතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයයි මංගල සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඔබට නිතර ඇසෙන්නට ලැබෙන නිතර සජ්ජහනා කරන සූත්‍රය කොයිතරම් දුරට අපි මේ සූත්‍රයෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවද මේ තේරුම්ගෙන තියෙනවද කියන එක ගැන අපටම විමසලා බලන්න පුළුවන් අවස්ථාවක් විදියට සඳහන් කරන්න පුළුවන්. පින්තුනේ මේ සූත්‍රයෙන් ධර්මස්තරණය කරන්න කලින් අපටික වේලාවක් අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම සඳහා අපි මේ සිත පුහුණු කරමු. ඉතින් ඔබ ඒ සඳහා පහසු ඉරියව්වක් ඉඳගෙන මෛත්‍රී භාවනා සඳහා සූදානම් වන්න. දැන් පිනතුනේ ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන ඔබේ සිරුර ඍජුව තියාගන්න. වම් මත උඩින් දකුණු අත තියාගෙන දැස අඩවන් හෝ වසාගෙන අපි භාවනාවට සූදානම් වෙමු. හුස්ම ඉහළට අරගෙන ටික වේලාවක් හුස්ම තියාගෙන ඉඳලා නැවත සෙමෙන් හුස්ම පිට කරන්න. නැවත වතාවක් හොඳට හුස්ම ඉහළට අරගෙන හුස්ම රඳවාගෙන ඉඳලා නැවත හෙමින් පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. දෙපා සිට හිස දක්වාත්, හිස සිට දෙපා දක්වාත් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳ අවධානයෙන් ඉන්න. දැන් ඔබට දැනෙනවා ආශ්වාස ප්‍රශ්වාස කරන ආකාරය. ඒත් එක්කම ඔබේ අවධානය නාසය ආශ්‍රිතව තියාගන්න. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියලා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ධර්මයේ සඳහන් වෙන ආකාරයට සිහි ආභිමුඛ කොට නාසය ආශ්‍රිතව තමන්ගේ අවධානය පවත්වා ගන්න. එහෙම තියාගනිමින් දැන් අප සියලු සත්‍යයන් කෙරෙහි මෙත් සිත වඩන්නටයි බලාපොරොත්තු වන්නේ. මා මේ සිටින නිවසේ පටන් ලෝවැසී හැම දෙනා කෙරෙහිම මෙත් සිතින් සෙත් පතනවා. මෙම නිවසෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර දිසාවෙහි වෙසෙන සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිසාවෙහි වෙසෙන සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු දිසාවෙහි වෙසෙන සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිසාවෙහි වෙසෙන සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උඩ දිසාවෙහි වෙසෙන සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවෙහි වෙසෙන සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. මුළු ලොවෙහිම වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සත්වයන් මගේම මිතුරන්, මගේම ඥාතීන්, මගේම දරුවන්සේ දකිමින් මායේ හැමට මෙත්සිතින් සෙත් පතනවා. ලෝවැසෙන හැම දෙනාම අතීත භවයන්හි මගේම ඥාතීන්, මගේම දරුවන්සේ වාසය කළ අය. ඒ හැම දෙනාගේම යහපත දියුණුව මා නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. ලෝවැසි හැමට මෙත්සිතින් සෙත් පතමින් මට හැකි උපරිමෙන් ඒ අයට උපකාර කිරීම සඳහා මා කටයුතු කරනවා. වෙත්වා සෞසත හැම කල් නිදුකී, පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞසත හැම කල් නිදුකී, පත්වා සැපතට සමගිව මුනිකි. වෙත්වා සෞසත හැම කල් නිදුකි, පත්වා සැපතට සමගිව මුනිකි. භාවනා වඩන මේ කාලය තුල හැම මොහොතකම මගේ කය හටගෙන නිරුද්ධ වීමටපත් වුණා. මගේ සිතත් හැම මොහොතෙම හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වුණා. ඇතිවීම නැතිවීම මගේ කය හා සිතෙහි ස්වභාවයයි. මනසේ තියෙන ස්වභාවය අනුව හැම මොහොතකම හේතුවල ප්‍රතිඵලයක් වශයෙන් ඇස නැත්තම් පෙනීමේ හැකියාව හටගෙන නිරුද්ධ වෙනවා. ඇසට සාපේක්ෂව රූපය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේ අනුව ඇස, කන ආදී මේ අභ්‍යන්තර ආයතන, රූප, ශබ්ද ආදී බාහිර අරමුණු, මේ හැම දෙයක්ම හේතු ඇතිවීමෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. එක මොහොතක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වන්නේ. ඇස ක්‍රියාත්මක වෙනකොට ඊට අදාළ රූප, චක්කු විඤ්ඤාණ, චක්කු සංපස්ස, රූප සංඥා, රූප සංචේතන ආදී මේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ හටගෙන නිරුද්ධ වුණාට පස්සේ වෙනත් ආයතනයක් හටගෙන නිරුද්ධ වෙනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. මේ හට ගැනීම Nirodhe මගේ ජීවිතයට අර්ථයයි. ඇස හේතු ඇති කල්ලි හටගෙන Nirodheට පත්වීමේදී කිසිවක් ඉතුරු නැතුවම Nirodheට පත්වෙනවා. ඒ Nirodheට පත් වූ ස්වභාවය අරමුණු කරගෙන නැවත සිතක් පහළ වෙනවා. ඒ සිතත් හේතුන්ගේ ප්‍රතිඵල ලෙස හටගෙන හේතු Nirodhen Nirodheට පත් වෙනවා. මායසින් යමක් හඳුනා ගන්නකොට එහි මුල් අවස්ථා ඇස, රූපය, චක්කු විඥාන ආදී මුල් අවස්ථා හටගෙන නිරුද්ධ වෙච්ච තැනකයි මා යමක් හඳුනාගන්නේ. ඒ හඳුනා ගන්න අවස්ථාව මනෝ විඥාන අවස්ථාව. ඒ මනෝ විඥානයත් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේක තමයි ජීවිත යථාර්ථය. මේ ජීවිත යථාර්ථය මාසා දැනගෙන ඇසෙන් රූපයක් දකින හැම වෙලාවෙදීම මා සතිමත්ව වාසය කරනවා. මා මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් නේද? මගේ මනසින් නේද මේ දකින්නේ කියන එක ගැන බලන්නට දකින්නට මා දක්ෂ වෙනවා. කනින් ශබ්දයක් තේරුම් ගන්නකොට මේ තේරුම් ගන්න අවස්ථාවේදී ඊට මූලික වෙච්ච කන, ශබ්දය, සෝත විඥාණය සද්ද සංඥා, සද්ද සංචේතන මේ සියලුම අවස්ථා නිරුද්ධ වෙච්ච මොහොතක නේද මා මනසින් මේක දකින්නේ කියලා මා ඊටාම අවධානයෙන් කාලය ගත කරනවා. නාසයේ දේව ශරීරය ආදී සෙසු ආයතන වලින් යමක් තේරුම් ගන්නකොටත් අපේ තේරුම් ගන්නේ මනසින් කියලා වටහා ගන්නට මා උපරිම උත්සාහ කරනවා. හැම වෙලාවෙම මගේ ජීවිතය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් නේද? ඒ වගේම මේ ස්කන්ධ පංචකය අතීත විපාක හැටියට ලැබෙන මේ ස්කන්ධ පංචකය මා තේරුම් ගන්න අවස්ථාවේදී රූප ස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නේද තියෙන්නේ කියන එක ගැන මා දිනෙන් දින අවධානය යොමු කරනවා. එහෙම කරන්න කරන්න මගේ සිත රූපයෙන් නිදහස් වෙනවා. රූපයෙන් නිදහස් වුණු පමණට ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රිය විප්‍රයෝග ආදී මේ දුකේ නිදහස් වන ආකාරය ගැන මා නුවණින් ප්‍රායෝගිකව අත්විඳිනවා. රූපයෙන් නිදහස් වීම දකින මා මනසෙනොත් නිදහස් වෙනවා. මේ රූපය නුවණින් දකින මගේ මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන මනෝවිඥානයක් නේද මේ තියෙන්නේ කියලා මා නාමයේ පැත්තෙනොත් විඥානයේ පැත්තෙනොත් නිදහස් වෙනවා. ලෝකේ හැම මොහොතකම තියෙන්නේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන මේ යථාර්ථය නේද කියලා මා දකිනකොට එකාතකින් රූපය අන්තේනොත් අනිත් අතින් නාමය අන්තේනොත් මා නිදහසට විමුක්තියට පත් වෙනවා. දිනෙන් දින මේ පිළිබඳව අවධානය යොමු කරන මගේ සිත ක්‍රමයෙන් දුකේ නිදහසන ආකාරයත් ධර්මයේ සාන්දෘෂ්ටික බවත් අකාලික බවත් අත්විඳිමින් මා නිදිපතා මේ ධර්ම මාර්ගයේහි ඉදිරිය බලා පියවර නගමින් ලැබුවා වූ මේ උතුම් මිනිස් භවෙන් අති දුර්ලභ වූ බුද්ධෝත්පාදයෙන් ෂණ සම්පත්තියෙන් උපරිම ඵල නෙලා ගැනීමට නිරතුරුව අඛණ්ඩව සිහිහානුවන භාවිත කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පංසති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පංසති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සාදු සාදු සාදු. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප බලාපොරොත්තු වන්නේ සතිපදා සිද කෙරෙන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි. මුලින් සඳහන් කළ විදියට අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ කුද්දක නිකායෙහි මංගල සූත්‍රය. පින්නතුන්ට බොහොම හුරු පුරුදු සූත්‍රයක්. නිතර අප ආරක්ෂාව සඳහා සජ්ජහාන කරන තුන් සූත්‍රයෙන් එක සූත්‍රයක් තමයි මංගල සූත්‍රය කියලා කියන්නේ. ඔබට හුඟක් පුරුදුයි තුන් සූත්‍රය, මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණිමෙත් සූත්‍රය කියන මේ සූත්‍ර තුන අප තුන් සූත්‍රයේ විදියටයි සලකන්නේ. අපේ දෛනික ජීවිතයේහි ආශිර්වාදයේ සඳහා අප සජ්ජහානා කරන සූත්‍ර තුනක්. මේ වේකාතකෙන් සජ්ජහානා කළ අපට ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. එපමණක් නෙවෙයි, එහි යන කරුණු තේරුම් අරගෙන අපේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින් වඩාත්ම ජීවිතයේ අර්ථය ඵලය නෙලා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපට මඟ පෙන්වන්නේ එකතකින් අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම මරණය මතු ජීවිතයේ සුගතිගාමී කරගන්න, අනිත් අතින් සසර දුකෙන් සම්පූර්ණ නිදහස් වන්නට හේතු වන චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරලා දුකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්වා දීම. මේ කාරණා තුන තමයි බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ. උන්වහන්සේට මුණගැහෙන ඒ පුද්ගලයන්ට අනුරූපව මේ කරුණ තුන ඉදිරිපත් කිරීමට බුදුරජාණන් වහන්සේ උත්සාහවන්ත වුණා. ඇතැම් විට කෙනෙක් මුණගැහෙනකොට බොහොම දුර්වල මට්ටමේ හිටියයි හිටියා. ඔබට මතක ඇති මට්ට කුණ්ඩලි වැනි අය බුදුරජාණන් වහන්සේට මුණගැහෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දෙසට හැරෙන්නවත් පුළුවන් තරම් හැකියාවක් කායික නිරෝගී භාවයක් තිබුණේ නැහැ. එවැනි අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ එතැනත් අයින පැත්තට තම රැස් විහිදවලා ඔහුගේ හිතේ ප්‍රසන්න බව ඇති කරගෙන ඔහුට සුගතිගාමි වෙන්නට අවස්ථාව ලබා දුන්නා. ඊළඟට අපට මතක් වෙනවා චත්තමානවක. මේ චත්තමානවක මුණගැහිච්ච අවස්ථාවේදී ඔහු කුඩා කුමාරයෙක්. ඔහුට බුද්ධිය ඉහළට දිනු කරන්න පුළුවන් මානසිකත්වයක් තිබුණේ නැහැ. ඔහු එදාම මිය යන කෙනෙක් බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. එනිසා ඔහුට සිද්ධාතලේ සුගතිගාමී වීමට මාර්ගය පෙන්වලා දුන්නා. තවත් සමහර අය බුදුරජාණන් වහන්සේට මුණගැහිච්ච අවස්ථාවලදී උන්වහන්සේට කරන්න පුළුවන්කම තිබුණේ සෝවාන් වීම සඳහා විතරයි මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන්කම තිබුණේ. සමහර අය අනාගාමී වෙන්න තරම් හැකියාව තිබුණා. සමහර අය ජීවිතය අවසාන මොහොතේ මුණගැහිලා ඒ ඇයට පුළුවන්කම ලැබුණේ කනුසාසනාවෙන්. එතැමිට පුක්කුසාද වැනි රජවරු ඔහු අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේට මුණගැහුණත් ඒ කනුසාසනාවෙන් අනාගාමී වෙන්න තරම් හැකියාව ප්‍රඥාව සසර දිනු කරගෙන තිබුණා. බාහ්‍ය දාරුචීරය වැනි අය ඒ කනුසාසනාවෙන් නිවන් දකින්න පුළුවන් විදියට ප්‍රඥාව ශ්‍රද්ධා දේන්ද්‍රිය ධර්ම දිනු කරගෙන හිටිය අය. මෙන්න මේ විදියට ඒ පුද්ගලයන්ගේ මානසිකත්වයේ බුද්ධිය ශ්‍රද්ධා දේන්ද්‍රිය ධර්ම මේ කරුණු සලකලා බලලා විශේෂයෙන් ඔවුන් ජීවත් වෙන කාල පරාසයත් තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේ ඇයට පුළුවන් විදියට උපකාර කළා. ඉතින් අප ධර්ම දේශනාවක් එහුම් කන්දීමේදී මේ ත්‍රිවර්ග සම්පත්තියම මෙලව දියුණුව සාර්ථකත්වය පරලොව සුගතිය දුකෙන් නිදහස් වීම නැත්නම් නිවන මේ කරුණ තුනම හැකිතාක් උපරිමයෙන් සලසා ගන්නට අපි උත්සාහවන්ත වන්නට ඕන. ඒ අනුව අද අප සාකච්ඡා කරන මේ මංගල සූත්‍රය එකහතකින් මෙලව ජීවිතය අභිවෘද්ධියත් පරලොව සුගතියත් නිර්වාණ අවබෝධයත් මේ කියන ත්‍රිවිධ සම්පත්තියම සලසා දෙන සූත්‍රයක් විදිහට අපට පැහැදිලි කරන්න පුළුවන්. පින්තුනි අප පහුගිය කාලය පුරා ඔබට සඳහන් කළා දිනපතා මෛත්‍රිය පුහුණු කරන්න කියලා. ඉතින් මෛත්‍රිය කියන එක අඛණ්ඩව දීර්ඝ කාලයක් කළ යුතු දෙයක්. ධර්මයේ සඳහන් වන්නේ යානි කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, ඒ වගේම පරිචිතාය, සුසමාරද්ධාය මේ ආදී වශයෙන් දිගින් දිගටම සඳහන් කරන්නේ මේක අඛණ්ඩව කරන්න ඕන. මේක යානයක් වගේ මේක ඇවිදින පියවරක් පාසාම සිද කරන්න කියලා සඳහන් කළා. එහි ප්‍රතිඵල විදියටයි අපට ආනිසංස සැලසෙන්නේ. මෛත්‍රී භාන වැඩීමෙන් මුලින්ම ලැබෙන ආනිසංසය තමයි අපේ හිත පිරිසිදු වෙනවා. ඉතින් අනිත් අය පිළිබඳව තියෙන අමනාපය අඩු වෙලා මානසික සහනය දිනු වෙනවා. ඒක තමයි මෛත්‍රී භාවයෙන් ලැබෙන මූලික ආනිසංසය. ඊළඟට අපේ කුසලයේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා. අකුසල තියෙනවා නම් ඒවා හුඟක් යටපත් වෙනවා. අනිත් අතින් අපේ ළඟම ඉන්න අයට මේක දැනෙනවා. ඊයගේ සමගිය සහයෝගය අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපට කිසියම් කෙනෙක් අරමුණු කළා නිතර මෛත්‍රිය වඩන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාටත් මේ ශාන්තිය යහපත සලසා දෙන්නට අපට හැකියාව තියෙනවා. ඉතින් ඒක තීරණය වන්නේ ඒක ලබන පුද්ගලයාගේ තියෙන මානසික තත්ත්වය, ඔහුගේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවය, ඔහුගේ පින, ඔහුගේ අවධානය, ඔහු දහමට කැමැත්ත මේ වගේ කරුණුත් බලපානවා. බාහිර කෙනා එහි ප්‍රතිඵල ගත්තා හෝ නොගත්තා හෝ අපට වඩන කෙනාට මෙහි ඉහළ මානසංශ ලබා ගන්නට පුළුවන්. ඒක අතකින් ලෞකික කුසලයේ දිනු කර ගැනීම, හිත සමතේ දිනු කර ගැනීම, අකුසල යටපත් කර ගැනීම, හිතේ පීඩනය අඩු කර ගැනීම සහ විශේෂයෙන්ම මේ හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතින් ලෝක යථාර්ථය බලන්නට හැකියාව ලැබීම කියන මේ ආනිසංස අපට ලබා ගන්නට පුළුවන්. පින්තුනේ අද අප මේ සාකච්ඡා කරන මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තරා දෙවි කෙනෙක් අරබයාම. දිනක රාත්‍රියාම එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රශ්නයක් කළා. බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයොම් ආකංකමානස්සොත්ථානං බ්‍රෝහි මංගල මුත්තමං. භාගතුන් වහන්සේ බොහෝ දෙව් මිනිසුන් මංගල කරුණ ගැන සිතනවා. යහපත ප්‍රාර්ථනා කරන්නා වූ අන්නේ අයට අන්නේ ඔවුන්ට මංගල කරණා මොනවද කියලා විස්තර කරන්න කියලා. දෙව් මිනිසුන් හැමදෙනාම වෙනුවෙන් මේ දෙවියා ඉදිරිපත් වෙලා අහන ප්‍රශ්නයක්. මේක පිනුතුන වර්තමානයේත් ලෝකේ තියෙන ප්‍රධානතම අරමුණක් වෙලා තියෙනවා. ලෝකයේ අය අද ආර්ථිකෙන් අධ්‍යාපනයෙන් ඉහළට ගියාට පස්සේ ඔවුන් බලන ඔවුන්ගේ ජීවිත අභිලාෂයේ ඉහළ බලාපොරොත්තුව මොකද්ද කියලා. එතෙන්දී ඔවුන් සොයනවා ජීවිතයේ සැබෑ අර්ථය මොකද්ද කියලා. විශේෂයෙන් පසුගිය දශක ගාන තිස්සේම බටහිර සහ යුරෝපයේ මනෝවෛද්‍යවරුන්, මනෝවිද්‍යාඥයන්, උපදේශකයන් මේ එකතු වෙලා වාර ගානකදී සාකච්ඡා පවත්වලා තියෙනවා, පරීක්ෂණ කළා තියෙනවා දශක 4කට අධික කාලයක්. ඔවුන් ජීවිතයේහි ඉහළම පරමාර්ථ කුමක්ද කියලා සාකච්ඡා කළා තියෙනවා. ඒ ප්‍රතිඵල වශයෙන් ඔවුන් කාරණා තුනක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ මොනවද? ආත්ම අවබෝධය self realization, ආත්ම සාක්ෂාත්කරණය self actualization, ආත්ම පූර්ණය self fulfillment. මෙන්න මේ තුන තමයි අද ලෝකයේහි ඉහළම බලාපොරොත්තුසේ හඳුනාගෙන තියෙන්නේ. නමුත් ඔවුන්ට ඒක කරන්න ඕන මාවත මොකද්ද කියන එක ගැන පැහැදිලි දැක්මක් නැහැ. අන්නේ පැහැදිලි දැක්ම ලබා ගන්නට ඔවුන් ආගමික ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් ඇති යොමු වෙන කාලයක්. ඒ අතර බොහෝ දෙනෙක් බුදුදහමේ තියෙන මූලික කරුණු අධ්‍යයනය කරන්නට, පරීක්ෂණ කරන්නට, ඒවා ප්‍රායෝගික කරන්නට උත්සාහ කරන කාලයක්. විශේෂයෙන් මාස්ලෝ කියන අධ්‍යාපනඥයෙක් හිටියා, මනෝවිද්‍යාඥයෙක්. ඔහු සඳහන් කරනවා මිනිසයන් දෙට ඉන්න අවශ්‍යතා මොනවද කියලා. මිනිස් අවශ්‍යතා මොනවද කියලා. එහිදී ප්‍රාථමික වශයෙන් ආහාර, ඉඳුම් හිටුම් ආදී මේ දේවල් සම්පූර්ණ කරගත් පුද්ගලයා ටිකෙන් ටික ඔවුන් අධ්‍යාපනය, ආරක්ෂාව, සමාජ පිළිගැනීම මේ ආදී කරුණු වලින් ඉහළට ගිහිල්ලා අවසානයේ පුද්ගලයාගේ ඉහළම බලාපොරොත්තුව අභිලාෂයේ සලකන්නේ ආත්ම සාක්ෂාත්කරණය self actualization කියන එක. මේ මාස්ලෝගේ අවශ්‍යතා හේතුව කියලා එකක් ඉදිරිපත් කළා තියෙනවා, the hierarchy of needs කියලා. මේකේ ඉහළම බලාපොරොත්තුව සේ දක්වන්නේ self actualization, ආත්ම සාක්ෂාත්කරණය කියන එක. පින්නතුනි, මෙන්න මේ කරුණම තමයි වෙනත් විදියකින් මේ දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් මේ අහන්නේ. යහපත බලාපොරොත්තු වන මිනිස්සු, මංගල කාරණා ගැන සිතන මිනිස්සු, ඔවුන් බලාපොරොත්තු වෙන ජීවිතයේ යහපත මොකද්ද කියලා අන්න ඒ ඇයට ජීවිතයට අදාළ මංගල කරුණු දේශනා කරන්න කියලයි මේ දෙවියා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. මෙතෙන්දි භාගතුන් වහන්සේ කාරණා කිහිපයක් ඉදිරිපත් කරන කාරණා 30 ගානක්. මේ කාරණා 30 ගානේ බෙදලා තියෙන ආකාරයේ විවිධ පරිවර්තනවල විවිධ ආකාරයෙන් විස්තර කරනවා. ඇතැමිට කරුණු 34ක් විදියට, සමහර 35ක් විදියට, සමහර දැනගෙන 38ක් විදියට ආදී වශයෙන් බෙදලා දක්වලා තියෙනවා. නමුත් අපට වඩාත්ම වැදගත් වන්නේ මේ කරුණු තේරුම් ගැනීම. බුදුරජාණන් වහන්සේ මුලදීම දේශනා කරනවා, අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම. බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය උත්තම් පිදීම කියන මෙන්න මේ කරුණු මංගල කරුණු. මංගල කරුණු කියලා කියන්නේ පින්නතුනි හිත ලස්සන වෙන දේවල්, ජීවිතයට ආශිර්වාද සිදුවන දේවල්, බ්ලෙසින්ස්. ඒවා තමයි සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා කියන්නේ. බොහෝ විට අපි හිතන් ඉන්නේ බාහිර ලෝකයෙන් තමන්ට ආශිර්වාද ලැබෙන්නේ කියලා. ඇත්තටම පින්නතුනි බාහිර පරිසරයේ කරුණ අපට උදව් කළාට හැබැයිසම අපි ආශිර්වාද ලබා ගන්නේ අප විසින්මයි. කොහොමද ආශිර්වාද ලබා ගන්නේ? ධර්ම ශ්‍රවණය කරනකොට, කර්මඵල විශ්වාස කරනකොට අපි එක කාරණයක් දන්නවා. මොකද්ද? හිත පිරිසිදුව තියාගත්තොත් තමන්ට සැප විපාක ලැබෙනවා, හිත අපිරිසිදු නොවතින් තමන්ට දුක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය ලැබීමත් සමගම අපි උත්පරිම උත්සාහ කරනවා හිත ලස්සනට තියාගන්න. හිත නිතරම කුසලයේ පිළිබඳ විශ්වාසයෙන්, මෛත්‍රිය සාගතව, සිහියෙන් හිත පවත්වා ගන්න පමණට අපේ දෛනික ජීවිතයේ යහපත් දේවල් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. අන්නේ සිදුවන කරුණ ගැනයි මේ සූත්‍රයෙන් විස්තර කරන්නේ. ඒ මොකද්ද? පළවෙනි කරුණ තමයි අසේවනාච බාලානං, යන්න පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයං. බාලයන් ඇසුරු නොකිරීම, තමන්ට වඩා ගුණධම් අඩු අයගේ ඒ ගුණ තමන්ගේ ගුණ බවට පත් කර නොගැනීම. බාලයන් ඇසුරු නොකිරීම කියලා කිව්ව ගමන් බොහෝ විට හිතෙන්නේ ඒ අය ආශ්‍රයෙන් බැහැර කිරීම කියලා, ඒ අය භෞතික වශයෙන් බැහැර කිරීම කියලා. නමුත් පින්වත්නි, අප තේරුම් ගත යුතුයි මේ බාලයන් ඇසුරු නොකිරීම කියලා කියන්නේ ඔවුන් භෞතික වශයෙන් නැත්නම් කායික වශයෙන් ඇසුරු නොකිරීම නෙවෙයි, ඔවුන්ගේ තියෙන ගුණ අප විසින් ඇසුරු නොකිරීමයි. ඔවුන්ගේ ගුණ අපේ ගුණ බවට පත් කර නොගැනීමයි. ඔවුන්ගේ දුර්ගුණ අපේ දුර්ගුණ බවට පත් කර නොගැනීමයි බාලයන් ඇසුරු නොකිරීම කියලා කියන්නේ. ඉතින් ඔබත් සමග එකට ඉන්න අය ගැන ඔබ සැලකිලිමත් වෙන්න, ඒ අඩුපාඩු තියෙනවා නම් ඒව නිවැරදි කරගන්න උත්සාහ කරන්න. එහෙම බැරි වුණා තවම වශයෙන් ඒවා තමන් අනුගමනය නොකර ඉන්නට උත්සාහ ගන්න. ඒක තමයි බාලයන්ව සුරණ කිරීම කියලා කියන්නේ. අනිත් අතින් අපි දක්ෂ වෙන්නට ඕනේ එයාටත් අපේ ගුණ දහම් දීලා ඒ අය ගුණෙන් නුවණින් දිනු කරන්ට අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිට වෙන්නටත් ඕන. එහෙම නොවෙත් ඒක මංගල කාරණයක් වෙනවා. දෙවෙනි කාරණය පණ්ඩිතානන්ද සේවනා. ගුණෙන් නුවණින් වැඩි අය නිතර ඇසුරු කරන්ට ඕන. එයාගේ දේශනා ගුණ දහම් තේරුම් අරගෙන ඒ ගුණ අපේ ගුණ බවට පත් කරගන්නට ඕන. නොනැති අය තමන්ගේ ළඟින් ඇසුරු කිරීමම නෙමෙතින් බලාපොරොත්තු වන්නේ ඒ අයගේ තියෙන යහපත් ගුණාංග තේරුම් අරගෙන ඒව හැකිතාක දුරට පුහුණු කරන්නට අපි උත්සාහවන්ත වීම. ඇතැම් විට දැනට ජීවත් වන නොවන කෙනෙක් පිළිබඳව වුණත් අපට ඒ කෙනාගේ චරිත ලක්ෂණ තේරුම් අරගෙන ඔහුගේ දේශන අහලා අපට ඒ ගුණ දහම් ටික පුහුණු කරන්නට අවස්ථාව තියෙනවා. ඒක තමයි සැබෑ ලෙසම පණ්ඩිතයන් නොනැත්තන් ඇසුරු කිරීම කියලා කියන්නේ. එයත් මංගල කරණයක් වෙනවා. පෝජාච පෝජනීයානම් පිදිය යුත්තං පිදීම. තමන්ට වඩා ගුණෙන් නුවණින් සීලයෙන් වයසින් වැඩි අය තමන් පුදනවා නම් ඒක තමන්ගේ ගුණය දිනු වෙනට හේතුවක්. අනිත් අතින් තමන්ට මේ ජීවිත වශයෙන් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය ලබා ගන්න හේතුවක් වෙනවා. ඔබ නිතර සජ්ජහනා කරන අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ ගාථාවෙන් සඳහන් වන්නේ ඒකයි. වැඩිහිටියන් පිදීම තුළින් ආයු වර්ණ සැප බල කියන මේ කාරණා අපට ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒක මංගල කාරණයක් බවට පත් වෙනවා. ඊළඟ ගාථාව තමයි පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත් සම්මා පනිදිච ඒතම් මංගල මුත්තමං. මේකෙන් සඳහන් කරන්නේ පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශක වාසය කිරීම, යුද වාතාවරණ ඇතුළු නොයෙක් විදිහ අනතුරු තියෙන ස්ථාන වලින් බැහැරව විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න පුළුවන් වටාපිටාවක් තියෙන, ඒ වගේම ධර්මශ්‍රවණය කරන්න පුළුවන් වටාපිටාවක් තියෙන පරිසරයක වාසය කිරීම මංගල කාරණයක් සේ සඳහන් කරනවා. ඉතින් ඒ සඳහාත් අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් ඒක එකතකින් සසර කළා වූ පිනකට ලැබෙන දෙයක්. අනිත් අතින් මේ ආත්ම භාවය අපේ උත්සාහය සහ බුද්ධිමත් බව අනුව අපිට මේ සුදුසු ප්‍රදේශයක් තෝරා ගන්නට පුළුවන්. ඒකත් මංගල කාරණයක් වෙනවා. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් කළ ඇති බවත් මංගල කාරණයක් කියලා සඳහන් කරනවා. මෙහෙම කිව්වහම ඔබට බොහෝ විට හිතෙන්නේ අතීත ආත්ම භාවවල කරපු පින තමන්ට තියෙන්න ඕන කියලා. ඒකත් සමගි ජීවිතය සඵල කරගන්න හේතුවක් වෙනවා. නමුත් පින්නතුනේ පුබ්බේච කිව්වට පස්සේ අතීත ආත්ම භාවවල විතරක් නෙවෙයි මේ ආත්ම භාවෙත් අපි කලින් කරපු පින්කම් අපිට මේ ජීවිතේම සාන්දෘෂ්ටික වශයෙන් දිට්ඨ ධම්ම වේදෙනිය වශයෙන් ආනිසංස ලැබෙනවා. එනිසා ඊයේ කරපු කර්මයක් වුණත් පුබ්බේච කත පුඤ්ඤතා කියන පදයට අයිති කරන්න පුළුවන්. එනිසා අපි අතීතයේ කුසලයේ ගැන විශ්වාසයෙන් ඉන්න වගේම මේ ජීවිත කාලය තුලත් උපරිම වශයෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරගෙන මේ කත පුඤ්ඤ භාවය පුබ්බේච කත පුඤ්ඤතා කියන ලක්ෂණය දිනු කරගන්න අපි උත්සාහ ගන්නට ඕන. එයත් තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. මෙලොව ජීවිතය සඵල කරගන්නත්, පරලොව ජීවිතය සාර්ථක කරගන්නත් ඒක හේතුවක් වෙනවා මේ පුබ්බේච කත පුඤ්ඤතා කියන ලක්ෂණය. ඊළඟ ලක්ෂණය අත්ථ සම්මා පනිදිච. අත්ථ කියන්නේ තමන්ගේ සිත යහපත්ව පිහිටුවා ගැනීම. අත්ථ සම්මා පනිදිච තමන්ගේ සිත මනාව පිහිටුවා ගැනීම, අකුසලයෙන් බැහැර කළා කුසලයට අනුරූපව තමන්ගේ හිත නිරතුරුව රැකගන්න එක මංගල කාරණයක් කියලා සඳහන් කළා. හිත යහපත්ව පවත්වාගත්තු පමණටයි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂාවෙන්, මාන ආදී මියකුසල දහම් වලින් හැකිතාක් හිත මුදවා ගන්නට උත්සාහ ගන්නට ඕන. එයත් මංගල කාරණයක් වෙනවා. අපේ ජීවිතයේ සතුට රඳා පවතින ප්‍රධාන කාරණයක් තමයි අපේ හිත කොයිතරම් ආකාරයෙන් යහපත්ව පවත්වා ගන්නවාද කියන කාරණය. බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච ආවාචා ඒතම් මංගල මුත්තමං. බාහු සත්‍යං බොහෝ ශාස්ත්‍ර දැනගෙන ඉඳීම. ඊළඟට සිප්පංච ශිල්ප ඉගෙනීම. දැන් මෙතන අධ්‍යාපනය කාරණා දෙකක් කියනවා. ශිල්ප කියන්නේ ඇකඩමික් එඩියුකේෂන්. ඊළඟට සිප්පංච කියන්නේ වොකේෂනල් එඩියුකේෂන් වෘත්ති අධ්‍යාපනය. මේ දෙකම ගැන මේ සූත්‍රයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන්නේ භාෂා ඥානය, විවිධ දිවිෂයන් ඉගෙන ගැනීම. ශිල්ප කියන්නේ වෘත්තීය මට්ටමින් තමන්ගේ ඇති කරගන්නා ශාරීරික කුසලතාවලින් ඇති කරගන්නා වූ ඉගෙනීම් පද්ධතිය. මෙන්න මේ දෙක ගැනම සඳහන් කරන්නේ මේ දෙකෙන් දිනු වීම මෙලව ජීවිතයේ සඵල කරගන්නටත් ඒ ලබන අධ්‍යාපනයෙන් තමන්ගේ ගුණ නුවණ දිනු කරගන්නටත් තමන්ගේ ආර්ථිකයේ දැහැමිව දිනු කරගෙන පින්දහම් කරගන්නට ආධ්‍යාත්මික ජීවිතයට පිවිසෙන්නට මේක හේතුවක් වෙන නිසා එය මංගල කාරණයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. විනයෝච සුසිකීතෝ විනය අනුකූල ජීවිතය කායික වාචික සංවරයෙන් ඇතිව විනයවත්ව මනාව ශික්ෂණ යුක්තව වාසය කිරීමත් මංගල කාරණයක් වෙනවා. සුභාසිතාකේ ආවාචා යහපත් වචන කතා කිරීම ප්‍රිය වචන කතා කිරීම බුදුදහමේ ප්‍රිය වචන කතා කිරීම කියලා කියන්නේ හුඟක් ලස්සන වචන කතා කිරීමම නෙවෙයි ප්‍රිය වචනයක සඳහන් වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි ඒක සත්‍යයක් වෙන්න ඕන, අර්ථවත් වෙන්නට ඕන, අවස්ථානුකූල වෙන්නට ඕන, සත්‍ය වෙන්න ඕන, ඒක අර්ථවත් දෙයක් වෙන්නට ඕන, ඒක තැනට ගැළපෙන දෙයක් වෙන්නට ඕන. මෙන්න මේ කරුණවලින් යුක්තවයි යමක් ප්‍රිය වචනයක් කියලා කියන්නේ. ඒක ප්‍රියමනාප දෙයක් වෙන්නටත් ඕන. හැබැයි ප්‍රියමනාප නොවුනත් සත්‍යයක් නම්, අර්ථවත් නම්, තැනට උචිත නම් ඒක සඳහන් කරන්න කියලා සඳහන් වෙනවා. අභය රාජකුමාර සූත්‍රයේහි මේක ඉතාම පැහැදිලිව විස්තර වෙනවා. එතකොට සුභාසිත වචන කියන්නේ මොනවද? යමක් සත්‍ය වෙන්න ඕන, අර්ථවත් වෙන්නට ඕන, අවස්ථාවට උචිත වෙන්නට ඕන, ප්‍රිය වචනයක් වෙන්නට ඕන. ප්‍රිය වචනයක් නොවුනත් අවස්ථාවට උචිත නම් තමන්ට පුළුවන් විදිහට ඒක සඳහන් කරන්නට වෙනවා අනිත් අයගේ යහපත සඳහා. එතකොට මෙන්න මේ ප්‍රිය වචනය තමන්ගේ ජීවිතය සඵල කරගන්නට, ජීවිතයේහි යහපත උදා කරගන්නට හේතු වන මංගල කරුණක් ලෙස සඳහන් වෙනවා. මේ වචනය කොයිතරම් දුරට නිවැරදි වෙනවාද කියන එක තීරණය වන්නේ තමන්ගේ සංකල්ප, සම්මා සංකප්ප මත. සම්මා සංකප්ප තීරණය වන්නේ සම්මා දිට්ඨිය මත. ඒ නිසා සම්මා දිට්ඨිය තියෙනකොට සම්මා සංකප්පය ඇති වෙනවා. සම්මා සංකප්පය ඇති වෙච්ච පමණටයි සම්මා වාචා ඔස්සේ මේ සුභාසිත කියන මංගල කරුණ සම්පූර්ණ වන්නේ. එතකොට මේ කරුණ තුනත් වැදගත් වෙනවා. බොහෝ ශිල්පය ගැනීම, ශාස්ත්‍රය ගැනීම, විනයවත් බව, යහපත් වචන කතා කිරීම. ඊළඟට මාතාපිතෝ උපဋාණං පුත දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒ තමං මංගල මුත්තමං. මව්පියන්ට උපස්ථාන කිරීම, පුත දාරස සංඝෝ දරුවන්ට, සාමි භාර්යාවන්ට සැලකීම, අනාකුලාච කම්මන්තා නිවරදි කර්මාන්ත සම්මා ආජීවය. මෙන්න මේ කරුණොත් මංගල කරුණු විදිහට සඳහන් කරනවා. තමගේ අම්මට සාතර සැලකෙන එක මංගල කාරණයක්. ඒක තමන්ට පින් වැඩෙන දෙයක්, තමගේ සතුට දිනු වෙන දෙයක්, තමගේ ගුණේ වැඩෙන දෙයක්, තමන්ට ආශිර්වාදයක්. එනිසා තමයි අපේ පෙරදිග වැසියන් විශේෂයෙන්ම තමගේ අම්මා තාත්තා තමගේ ළඟම තියාගෙන එයාට තමගේ දෑතිම උපස්ථාන කරමින් එයය ජීවිත අවසන් වෙනතුරුම උපස්ථාන කරමින් මේ ආශිර්වාදය ලබා ගන්නේ මේ මංගල කාරණය අපේ බෞද්ධ පින්නතුන් විශ්වාස කරන නිසා. පුත දාරස සංඝෝ තමගේ දරුවන්ට දැහැමිව උපයන ධනෙන් පෝෂණය කිරීම, සාමි භාර්යාවන් සතුටපත් කිරීම මෙත් මංගල කාරණයක් විදිහට සඳහන් කරනවා. අනාකුලාච කම්මන්තා තමා කරන රැකී රක්ෂා නිවැරදිව සිදු කිරීම, වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා ධාර්මික ජීවනපාය ඔස්සේ නැත්තම් සම්මා ආජීවයෙන් කාලය ගත කිරීම මංගල කාරණයක් විදිහට සඳහන් කරනවා. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං. දන් දීම ධර්මානුකූල ජීවිතය. ඥාතකානංච සංඝෝ ඥාතින් සංග්‍රහ කිරීම. අනවජ්ජානි කම්මානි නිවරදි කර්මාන්ත නැත්තම් සම්මා කම්මන්ත. මෙන්න මේ කරුණොත් මංගල කාරණා විදිහට සැලකනවා. දන් දීම. දන් දීම පින්නතුණේ තමට ආශිර්වාදයේ පිණිස හේතු වන දෙයක්. පීති මුදාරං වින්දති දාතා කියන්නේ මේකයි. නිතර දානය පුරුදු කරන කෙනා උදාර වූ සතුටක් විඳිනවා, මානසික සුවයක් භුක්ති විඳිනවා කියලා. ධම්මචර්යාච ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම. නිවැරදි ජීවිතයක්. වැරදි දේවලින් වෙන් වෙලා කුසලයට බරව ජීවත් වීම මංගල කාරණයක්. ඥාතකානංච සංඝෝ ඥාතින් සංග්‍රහ කිරීම. තමන් එක එක තියෙන ඥාතීන්ට ඒ ආර්ථිකයෙන් අඩු පාඩුකම් තියෙනවා නම් හැකි පමණින් උදව්වක් කරන්න. ලෙඩ වෙච්ච අය ඉන්නවා නම් පුළුවන් තරම් උපස්ථානයක් කරන්න. ඒ විතරක් නෙවෙයි ඥාතින්ට ඔබ සැබවින්ම උදව් කිරීම කියන්නේ මේ ජීවිතයට විතරක් උපකාර කිරීමක් නෙවෙයි. ඒ අයට ශ්‍රද්ධාව, සීලය, සෘතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව මෙන්න මේ කරුණු දිනු වෙන විදිහට යට උදව් කරන්න. ඔබ යාමට තාත්තට, දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, සහෝදර සහෝදරියන්ට මෙයට ඔබ කරන සැබෑම උපකාරය වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දීලා, ඊයගේ ශ්‍රද්ධාව, සීලය, ගුණය, ධර්මඥානය, පරිත්‍යාගශීලීත්වය, ප්‍රඥාව මේව දිනු වෙන උදව් කරන්න. මේක තමයි සැබෑ ඥාති සංග්‍රහයසේ බුදුදහමෙන් සලකන්නේ. ඒ නිසා මේ අපි මංගල කරුණ සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේ මව්පියන්ට සැලකීම, දූ දරුවන්ට උදව් කිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, අනවජ්ජානි කම්මානි නිවරදි කටයුතු නැත්තම් සම්මා කම්මන්ත මෙන්න මේ කරුණොත් මංගල කාරණා විදිහට සඳහන් කරනවා. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ. වැරදි වලින් වෙන්වීම ආරති විරති පාපා. මජ්ජපානාච සංයමෝ මද්ද්‍රව්‍ය භාවිතෙන් දුරවීම. අප්පමාදෝච ධම්මේසු ධර්මෙහි අප්‍රමාදී බව. මෙන්න මේ කරුණොත් මංගල කරුණු විදිහට සඳහන් කරනවා. අයහපතෙන් වෙන් වෙච්ච පමණට තමන්ගේ ජීවිතයට ආශිර්වාද ලැබෙනවා. මෙය තමන්ගේ ජීවිතයේ මංගල කාරණයක් බවට පත් වෙනවා. මජ්ජපානාච සංයමෝ මත්පැනින් වෙන්වීම. බොහෝ දෙනෙක් මත්පැන් භාවිතයේ මංගල කරුණක් විදිහට සැලකන්නේ. නමුත් බුදුදහමේ එක අයහපත්දයක් විදිහට සැලකන එකෙන් වෙන්වීමයි මංගල කාරණයක් විදිහට සැලකන්නේ. ඉතින් ඒක තමන්ගේ ගෙදර ජීවිතය සාමකාමී කරගන්නට, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නට, තමන්ගේ මිල මුදල් ඉතුරු කරගන්නට, ඥාතීන්ගේ සමගිය දිනු කරගන්නට මේ ආදිවාසීන් කාරණා බොහොමයකට හේතු වන දෙයක් තමයි මත් වතුර හා මද්ද්‍රව්‍ය භාවිතෙන් වෙන්වී සිටීම. අප්‍රමාදෝච ධම්මේසු ධර්මෙහි අප්‍රමාදීව කාලය ගත කිරීම නැත්තම් සතිමත්ව කාලය ගත කිරීම මංගල කාරණයක් වශයෙන් දේශනා කරනවා. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං ඒතම් මංගල මුත්තමං. ගරුකලියුත්තන ගරු කිරීම. නිවාතෝච අනතිමානී ගුණය. සන්තුට්ඨීච කතඤ්ඤුතා සන්තුට්ඨීච ලද දෙයින් සතුටු වීම. කතඤ්ඤුතා කළගුණ සැලකීම. කාලේන ධම්මසවණං සුදුසු කල්හි ධර්මස්ත්‍රවණය. මෙන්න මේ කරුණෝ මංගල කරුණ විදිහට සඳහන් කරනවා. මෙතෙන්දි පින්නතුනේ මේ කතඤ්ඤුතා කියන ගුණය සුවිශේෂී ලක්ෂණයස්සේ බුදුදහම තුළ විස්තර කරනවා. කළගුණ සැලකීම. භාගතුන් වහන්සේ සඳහන් කරනවා කේමලාහේ සා භික්ඛවේ සත්පුරුෂ බොහෝමේ යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. මෙමුළු ලෝකෙම යහපත් ගුණ දහම් කියලා දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම රඳා පවතින්නේ කළගුණ සැලකීම මත කියලා සඳහන් කළා. ඕනෑම ගුණයක් බලන්න පින්නතුනේ ඔබේ ජීවිතයේ තියෙන ඔබ ආමට තාත්තට සැලකනවා නම් ඒක කළගුණ සැලකීම. ඔබේ ස්වාමි භාර්යාවන්ට සැලකනවා නම් කළගුණ සැලකීම. ඔබේ රැකියාව හරියට කරනවා නම් ඒකත් ඔබේ ළමන වැටුපට කරන කළගුණ සැලකීම. වැඩි දෙයක් තබා පිනොතුන ඔබේ ශරීරය පිරිසුදු කරගන්නවා නම් ඒකත් කළගුණ සැලකීම. ඔබේ නිවස සුද්ධ පවිත්‍ර කිරීම, ඔබේ වාහනය හේදීම මේ හැම දෙයකම පදනම කළගුණ සැලකීම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. කළගුණ සැලකන අය අප කිහිප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අපේ අම්මට අපි කළගුණ සැලකන්නට ඕන දෙමව්පියන් කළගුණ සැලකීම. ඊළඟට අපි ඉගෙනගත්තු පාසලට අපේ පාසල් මාතාවට අපි කළගුණ සැලකන්නට ඕන. ඒ වගේම මාතෘභූමියට අපි උපන්න මව්බිමට අපි සැලකන්නට ඕන. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ඉගෙනගත්තු පාසලට, තමන් උපන් රටට අපි කළගුණ සැලකන්නට ඕන. කොහොමද කළගුණ සැලකන්නේ? අපි මේ දේවල් වල ගෞරවයට හානි කරන දෙයක් කරන්න හොඳ නැහැ. මේ දේවල් තවත් සුළු දෙයකින් හරි ඉස්මතු කරන්න ඉහළ තලයකට ගේන්නට අපි උදව්වක් කරන්න ඕන. අපේ අම තාත්තට, අපේ පාසලට, අපි උපන් භූමියට හානියක් වෙන දෙයක් කරන්න හොඳ නැහැ. ඒ උපන් භූමියෙන් කොහේ ගියත්, ලෝකේ කොයි රටක හිටියත් තමන් ඒ රටේ ගෞරවයට හානි වෙන දෙයක් කරන්න හොඳ නැහැ. ඒ රටේ ආර්ථිකයට හානි වෙන දෙයක් කරන්න හොඳ නැහැ. ඒ සමාජයේ පිරිහෙන දෙයක් කරන්න හොඳ නැහැ. අපට පුද්ගලිකව හානියක් වෙන්න පුළුවන්. නමුත් රටක් වශයෙන් හානි වන දෙයක් කිසි විටකත් අපි කරන්න හොඳ නැහැ. ඒක අකෘතඥ භාවයක්. පින්නතුනි අපි මේක මනවින් තේරුම් ගන්නට ඕන. අපි රැකියාවක් කරනවා නම් ඒ රැකියා කරන ස්ථානයේ දිනවන විදිහට අපි වැඩ කරන්න ඕන. එතන පිරිහින වැඩ කරන්න හොඳ නැහැ. එතන ලබන වැටුපෙන් තමයි අපි කුසගින්න නිවාගන්නේ. අපේ දරුවන් පෝෂණය කරන්නේ. ඒ නිසා තමයි වැඩ කරන ස්ථානයට ගරු කරන්න. හිසනාවල එතනින් පිට වෙන්න. එතෙන්ට උපරිම දිනු වෙන විදිහට ජීවිතේ කටයුතු කරන්න. අපි උපන් රට කොච්චර වටිනා රටක්ද? මෙරටේ ගෞරවේ, කීර්තිය, ආර්ථිකය මේ දේවල්ට හානිවන කිසිම දෙයක් කරන්න එපා. තමන්ගේ අතින් දෙයක් වියපහදම් කළා හරි ඒ රට ඉහළ තලයකට ගෙන යන්නට අපි මහන්සි ගන්නට ඕන. මේ කලගුණ සැලකීම නොතිබෙච්ච නිසායි පින්නුතින අපි සමාජයක් විදිහට දින දින පිරිහෙන්නේ. ඒ නිසා මේ ගුණය මංගල කාරණයක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. එතකොට ගාරවෝච නිවාතෝච සන්තුටීච කතඤ්ඤුතා කලගුණ සැලකීම කාලේන ධම්මසවණං සුදුසු කල්හි ධර්මස්තරවණේ කිරීම තමන්ට පරිසරයක් සකස් වෙච්ච හැම වෙලාවකදීම බණ දහම් අහලා තමාගේ ගුණ දහම් දිනු වෙන විදිහට වාසය කරන්න ඒකත් මංගල කාරණයක් බවට පත් වෙනවා. කන්තිච සෝවචස්සතා සමනාඤ්ඤ දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒ තම මංගල මුත්තම. කන්තිච ඉවසීම සෝවචස්සතා සෝච බව මනාව ඇහුම් කන් දීම යමෙක් කියනකොට තමන්ගේ දේශාංග යොමු කිරීම මංගල කාරණයක්. සමනානංච දස්සනම් ශ්‍රමයන් වහන්සේලා දැකීම තමන්ගේ ඇස ප්‍රිය මනාප ඇති වෙන දෙයක්, තමන්ගේ කුසලයේ දිනන දෙයක් ශ්‍රමයන් වහන්සේලා දකින්න ලැබීම මංගල කාරණයක්. අපි දානවා තේරවාදී බෞද්ධ රටවල් බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය මේ වගේ රටවල් විශේෂයෙන්ම උදෑසන අවදි වෙනකොටම ස්වාමින් වහන්සේ කෙනෙක් දකින්න අදහසින් ස්වාමින් වහන්සේ කෙනෙකුට පිණ්ඩපාතේ බෙදන අදහසින් තමයි නැගිටින්නේ. එය සලකන්නේ උදෑසන ස්වාමින් වහන්සේ කෙනෙක් දැකීම තමන්ගේ දවසේ සුබ ලකුණක් විදිහටයි සලකන්නේ. ශ්‍රී ලංකාවේත් බොහෝ සැදැහැවත් පින්වතුන්ගේ මේ අකල්පය තියෙනවා. මේ මංගල කරුණ අපි තේරුම් ගත්තු නිසායි අපි මේ විදිහට ස්වාමින් වහන්සේලගේ දැකීම මංගල කාරණයක් විදිහට අපි සලකන්නේ. කාලයන ධම්ම සාකච්ඡා සුදුසු කාලයේ ධර්ම සාකච්ඡා කිරීම මංගල කාරණයක් විදිහට සලකනවා. ඒ වගේම තපෝච බ්‍රහ්මචර්යයන්ච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තමම්. සිල්වත් ජීවිතයක් ගත කිරීම නැත්නම් තපස් ජීවිතයක් ගත කිරීම මංගල කාරණයක් විදිහට සලකනවා. එදා ಭಾರತ ජන සමාජයේහි ඔවුන් ගෘහස්ත ජීවිත ගත කළා අවසාන කාලයේහි සිල්වත්ව වනගතව වාසය කළා. මේක ඔවුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා පරලෝ සුගතිගාමි වීම සඳහා මෙන්න මේ චපෝ ගුණය ඔවුන් ක්‍රියාත්මක කළා. කාම සම්පත්තියෙන් වෙන් වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීම මේ මංගල කාරණයක් විදිහට සඳහන් කරනවා. ආර්ය සත්‍යාන දස්සනම් චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම නිබ්බාන සත්‍ය කිරියාච නිවන සාක්ෂාත් කිරීම පින්නතුනි මේවා මංගල කාරණා විදිහට සඳහන් කරනවා. එතකොට බලන්න පින්නතුනි අර අසේවනාච බාලානං කියන තැනින් පටන් අරගත්තු මේ ගමන් මඟ ක්‍රමයෙන් ඉහළට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම දක්වාම මේ ඉහළට යන ආකාරය බලන්න. චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමත් මංගල කාරණයක් විදිහට සඳහන් කළා. ඊළඟට සඳහන් කරන්නේ මොකද්ද? නිබ්බාන සත්‍ය කිරියාච නිවන සාක්ෂාත් කිරීම උතුම් මංගල කාරණයක් කියලා. මෙන්න මෙහෙම හිටියොත් ඒතනත්තාට පුළුවන්කම ලැබෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේ හි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. මේ පෙරලෙන කරකැවෙන ලෝකයේහි අටලෝ දහමෙන් වෙනස් වන මේ ලෝකයේ තුල ඔහුට නොසැලෙන අකම්පිත සිතක් ඇති කරගන්න පුළුවන් නම් අසෝකං ශෝක නොකර සිටීම, විරජං රාගයෙන් තොරවීම, කේමං ශාන්තියටපත් වීම මේ පින්නතුනේ නිවන ගැන මේ කියන්නේ. අන්නේ නිර්වාණේ ලක්ෂණය මේ විස්තර කරන්නේ. අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ශෝක නොකර සිටීම, කෙලෙස් මල දුරු කිරීම, ෂේම භාවයට නිවීමටපත් වීම ඉහළම මංගල කාරණයක් විදිහට සඳහන් කරනවා. ඒතා දිසානිකත්වාන සබ්බත මපරාජිතා සබ්බත සොත්තිං ගච්ඡanti තං තේ සම්මංගල මුත්තමං. මෙන්න මේ දිසාවන් මේ කරුණු සාර්ථක කරගන කෙනා සබ්බත අපරාජිතා සියලු තැනි අපරාජිතව වාසය කරනවා. සබ්බත සොත්තිං ගච්ඡanti තං තේ සම්මංගල මුත්තමං. ඔවුන්ට මංගලයක් වෙනවා. සියලු තැන්හි යහපතට සුවයටපත් වෙනවා කියලා සඳහන් කරනවා. සියලු තැන් කියන්නේ මොකද්ද? මව්පියන්ට උපස්ථාන කිරීම, දරුවන්ට සැලකීම, ස්වාමි භාර්යාවන්ට සැලකීමේ පටන් ගත්ත මේ දේ සිල්වත් ජීවිතය ගත කිරීම ඔස්සේ යහපත් වචන කතා කිරීම, නිවැරදි කර්මාන්ත සම්මා ආජීවයේ ඔස්සේ ඉදිරියට ඇවිල්ලා අත්ථ සම්මා පණිවිඩය කියන කාරණේ ඔස්සේ තමන්ගේ සිත සංවර කර ගැනීම ඔස්සේ ආපු මේ ගමන අරිය සත්‍යහන දස්සනම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කිරීම දක්වා මේ යන ගමන් මාවතෙහි පින්නතුනි බලන්න ක්‍රමයෙන් අපේ ජීවිත සඵල වෙන ආකාරය මේ කරුණ අපි අනුගමනය කළොතින් අපේ පින්කම් කරනවා යුතුයකම් කරනවා මිතුදම් කරනවා ඒ වගේම අපි නිවනට හේතු වන කාරණා සිද්ධ කරනවා එතකොට එකාතකින් ගෘහස්ථ ජීවිතය සාර්ථක කරගෙන කොහොමද අපි ගෙදර ජීවිතය සඵල කරගන්නේ කියලා විස්තර කරනවා අපි අධ්‍යාපනය ලැබලා අපි වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න විදිය සඳහන් කරනවා යහපත් වචන කතා කිරීම සිල්වන්ත භාවය ආදී කරුණු ඔස්සේ අපේ සමාජීය ජීවිතය සාර්ථක කරගන්න ආකාරය පැහැදිලි කරනවා ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම ආදිය තුලින් හිත සංවර කරගෙන කුසල කර ගැනීම පුබ්බේක කත පුණ්‍යත ආදී ලක්ෂණ විස්තර කරනවා පින දිනු කරගන්න ආකාරය මේ විදියට ලෝක සම්මත ජීවිතයක් සාර්ථක කරගෙන පරලෝක ජීවිතයක් සඵල කරගෙන ඒ විතරක් නෙවෙයි මුළු සංසාර චක්‍රයම නිදහස්වන ආකාරය චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරලා එයින් අටලෝ දහම අභියස ලාභ අලාභ යස අයස ප්‍රසංසානින්දා සැප දුක් කියන මෙන්න මේ කරුණු අභියස කිසිදු ලෙසකින් කම්පාවට ශෝකයට සැලවීමට පත් නොවන විදියෙහි අකම්පිත සිතක් ප්‍රඥාවෙන් බැබලී ගිය ජීවිතයකට මග හසර විවර කළ දෙන උතුම් සූත්‍රයක් තමයි මේ මංගල සූත්‍රය කියලා කියන්නේ. ඉතින් පින්නතුනි අපට හැකියාව තිබුණොතින් මේ කරුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගත්තු පමණට තමන් දිනෙන් දින ඉදිරියට යන ආකාරය තමන්ට දැක ගන්න පුළුවන්. ඒක පින්නතුනි තාම සරල දේ ඉඳන් ඉහළම මට්ටම කරාම යනවා. බොහෝ විට ඇතැම් පින්නතුන් සඳහන් කරන දෙයක් තමයි මේ ධර්මයේ අපට මෙලොව ජීවිතය සාර්ථක කරගන්න වැඩිම දියක් වුණොත් පරලොව සුගතිගාමි වෙන හේතු වන දෙයක් කියලා. නමුත් පින්නතුන් මේ සූත්‍ර විමසලා බලනකොට පේන දෙයක් තමයි මේ ධර්මයේ හුදෙක් මෙලොව ජීවිතය සාර්ථක කරගෙන දරුවන්ගේ වැඩ කටයුතු සඵල කරගෙන සමගියෙන් ඉඳලා මිය යන ධමයක් නෙමෙයි මේක. මේ ධම පරලොව සුගතිගාමි වන්ට මාර්ගය පෙන්වලා දෙන ධමයක්. ඒ විතරක් නෙවෙයි ගිහි ගෙදර ඉඳගෙනම නිවන් මාර්ගයට ගමන් කරන්න තියෙන ධමයක් මේක. චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන ජීවිතේ වඩාත්ම අර්ථවත් වෙන විදියට ජීවිතය හසුරවා ගන්න කලමනාකරණය කරගන්න තියෙන ධමකුයි ඔබටත් මටත් මේ ලැබිලා තියෙන කියන එක ගැන අපි නිතරම අවධානය යොමු කරන්න වෙනවා පින්නතුනි. ඉතින් මේ කරුණෝ සාකච්ඡා කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අපේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නට නිවසේ යුතුයකම් කරන ගමන් මේ කෘතවේදීත්වය කියන කාරණය. කලගුණ සැලකීම කියන කරුණ ගැන අපි නිතරම අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව කියන දේ අඛණ්ඩව පවත්වා ගන්නට උත්සාහ ගන්නට ඕන. මේක ඉතාම වැදගත් කාරණයක්. එතකොට මේ ජීවිතය අපි සතුටෙන් ගත කරන්න මූලික පදනම අපේ නිවසේදී යුතුයකම් ටික මැනවින් කරන්නට ඕන. අපි බාහිර ජීවිතය සාර්ථක කරගන්න කලින් අපි ඉන්න තැන නිවස ලස්සන තැනක් කරගන්නට ඕන. එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිවසේ ඉන්න අය එකතකින් තමගේ යුතුයකම් කරන්නට ඕන, අනිත් අතෙන් සිල්වන්ත වෙන්නට ඕන, අනිත් අතින් පරිත්‍යාගශීලීත්වය පුරුදු කරන්නට ඕන. තමන් ජීවත් වෙන කාලයේහි අනිත්‍යයේ සිත දිනා ගන්නට හේතු වන කරුණු අතරින් බුදුරජාණන් වහන්සේ මුල්ම කරුණු විදිහට දේශනා කළේ යුතුයකම් සිදු කරන්නට ඕන. මංගල සූත්‍රය විතරක් නෙවෙයි විශේෂයෙන්ම සිංහලවාද සූත්‍රය දැක්වෙන විදිහට සමාජයේ හැම ස්තරයකම ඉන්න අයගේ යුතුයකම් තියෙනවා යුතුයකම් සමුදායක්. අන්නේ යුතුයකම් අපි මනවින් ඉටු කරොත් තමයි අපේ සමාජ ජීවිතය සාර්ථක වන්නේ. විශේෂයෙන් නිවසේදී ස්වාමි පුරුෂයා භාර්යාවටත්, භාර්යාව ස්වාමි පුරුෂයාටත්, දෙමාපියෝ දරුවන්ටත්, දරුවන් දෙමාපියන්ටත් ආදී වශයෙන් මේ යුතුයකම් නිවස තුළ මනවින් ඉෂ්ට වෙන්නට ඕන. ප්‍රිය වචන කතා කරන්නට ඕන. ඒ වගේම මේ විශ්වාසවන්ත භාවයේ තවත් දියුණු වෙන්න දන් දෙන්නට ඕන. දදම් මිත්තානි ගන්තතේ කියපු විදිහට පරිත්‍යාගශීලීත්වය දිනු කරන්නට ඕන. තවත් ඉදිරියට ගිහිල්ලා අපි පින්නතුනි නිවස තුළම මෙත් සහගතව මෛත්‍රියෙන් වාසය කරන්නට ඕන. ඒ වගේම සිල්වන්ත ජීවිතයක් ගත කරන්නට ඕන. මෙන්න මේ කරුණු තමන්ගේ ගෘහස්ත ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙනවා. එතනින් බාහිරට ගියාට පස්සේ ඥාතීන්ට සංග්‍රහ කළා. අපේ ඥාතීන් අතරුණුත් අපි විශ්වාසවන්ත භාවයේ, ගෞරවයේ, කීර්තිය දිනා ගන්නට ඕන. තවත් ඉහළට ගිහිල්ලා අපි අධ්‍යාපනික ජීවිතය සාර්ථක කරගන්නටත් ඕන. වෘත්තීය ජීවිතය සඵල කරගන්නටත් ඕන. නිවැරදි කර්මා සිද්ධ කළා දැහැමිව දානෙ උපයන්නටත් ඕන. අනිත් අතෙන් ටිකෙන් ටික ධර්මස්රවෙන්ට පෙළඹිලා අපි ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඕන. ඇයි ඒකට හේතුව? ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියපු විදිහට ධර්මය රකින්න කෙනා ධර්මයම ආරක්ෂා කරනවා කියන කාරණේ. යහුදෙක් අපේ භෞතික ශරීරය විතරක් නෙවෙයි අපේ සිත ආරක්ෂා කළ දීලා අපට අකුසල් හිතර නොවන විදියටත් පරලෝ දුගතිගාමි නොවන විදියටත් අපේ මනස හදන්නේ මේ ධර්මය තුලින්. ඊහතර පිනොතුනි විශේෂයෙන්ම අරිය සත්‍යාන දස්සනම් ලෝකේ බොහෝ දෙනෙක් බියෙන් සැකෙන් ඉන්න කාලය. අන්නේ බිය සැක දුරු කරගන්නට හේතු වන ප්‍රධානතම දෙයක් විදියට ධර්මයේ සඳහන් වන මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුකේ නිරෝධය මොකද්ද? ඊට මාර්ගය මොකද්ද කියන කාරණය. පින්නතුනි මෙතෙන්දි දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ අපේ ඇසට රූපයක් පේන මුල් අවස්ථාව, ඒ ස්කන්ධ පංචකේ හට ගැනීම. අන්න ඒක අපි මනවින් තේරුම් නොගත්තොත් අපි හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයට ආසා කළා නැවත බාහිර රූපයක් ඇතැයි කියලා හිතලා බාහිරට නැඹුරු වෙනවා. අන්නේ නැඹුරු වීම දුක සමුදය, දුකට හේතුව. අන්න ඒකෙන් අපි දුර වෙනවා නම් දැන් මේ අසන දකින දේවල් නිරුද්ධ වෙච්ච දෙයක් අපි මනසින් දකින්න කියන අවබෝධයට පත් වනොතින් අපට දුක නිරෝධයට යන්න පුළුවන්. අර හටගත් ස්කන්ධ පංචකයේ නිරෝධය දැකීම දුක නිරෝධය. අන්නේ දුක නිරෝධයට මාවත විදිහට සලකන්නේ සතර සතිපට්ඨානය නැත්නම් ආරසංග මාර්ගය. මෙන්න මේ ආරසංග මාර්ගයේ වඩන තරමට පින්නතුනි අපේ ජීවිතය සුරක්ෂිතයි. අපි සම්මාදිට්ඨියෙන් ඉඳගෙන යහපත් සංකල්පන ඇති කරගෙන නිවැරදි වචන කතා කරමින් කායිකව නිවැරදි වෙලා නිවැරදි ජීවනෝපායකින් අපේ නිවැරදි උත්සාහයකින් නිතර සතිමත්ව වාසය කරවතින් අපේ හිත සමාධිමත් කරගන්නට අපට අවස්ථාව තියෙනවා. ඒ සමාධිමත් වෙච්ච පමණට අපේ මේ අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරන පමණට අපට පේනවා අපි මේ දකින අහන රූප මේ වෙලාවේ නිරුද්ධ වෙලා ලෝකේ තියෙන කියලා දකිනවා. ඒක දකින පමණට අපි බාහිර රූප වෙනස් වෙද්දී අපි කම්පාටපත් වෙන්නේ නැහැ. ශෝක කරන්නේ අපි බාහිර රූපය තුලින් කෙලෙස් ඇති කරගන්නේ. අපි හැම මොහොතම ගත කරන්නේ මේ නිරුද්ධ වෙච්ච රූපයක් එක්ක නේද අපි මේ ගනුදෙනු කරන්නේ කියලා අපට තේරෙනවා. ඒ තේරෙන පමණට අපි රූපෙන් නිදහස් වෙනවා. රූපෙන් නිදහස් වෙච්ච පමණ ජරා මරණ වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ මනස පැත්තනොත් නිදහස් වෙන්නට ඕන. මේ ලෝකේ දකින මනසත් මේ මොහොතේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන මනසක් අපි මේ පරිහරණය කරන්න කියලා දැක්වතින් මනස පැත්තනොත් අපට නිදහස් වෙන්න පුළුවන්. යත්තනාමංච රූපංච අසීසං උපරුජ්ජති කියලා සඳහන් කරන්නේ මේකයි. යම් තැනක නාමයත් රූපයත් දෙකේම නිදහස් වෙන්න පුළුවන් නම් මේක තමයි සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ සේ බුදුරජාණන් වහන්සේ දැක්කේ විස්තර කළේ. මෙන්න මේ අවබෝධය ලැබු පමණට එක පැත්තකින් අපි මෙහි උපරිම අවබෝධය වන කෙලෙස් වලින් නිදහස් වෙච්ච පුද්ගලයා තවදුරටත් මේ ලෝකයේ වාසය කරනවා. ඒක නඩ කියන්නේ සෝපදීසේස නිර්වාණ ධාතුට පත් වෙච්ච කෙනා කියලා. උපදී සහිතව නිවනට පත් වෙච්ච කෙනා. පෙන් එක ප්‍රශ්නයක් අහලා තිබුණා සෝපදීසේස නිර්වාණය සහ අනුපදීසේස නිර්වාණය කියන්නේ මොකද්ද කියලා. සෝපදී කිය උපදී කියන්නේ උපදී හතරක් තියෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, ඛණ්ඩ උපදී, අවිසංඛාර උපදී කියලා. කාමයන් කියන්නේ කාමයේ උපදී වශයෙන් ගැනීම. ඊළඟට ක්ලේශ උපදී කියන්නේ කෙලෙස්. ඊළඟට ඛණ්ඩ උපදී ස්කන්ධ උපදී. ඊළඟට අවිසංඛාර උපදී කර්ම රැස් කිරීම. මෙන්න මේ උපදී හතරෙන් උපදී තුනක් දුරු වෙනවා රහත් වෙනකොට. මොනවද? කාම උපදී, ක්ලේශ උපදී, අවිසංඛාර උපදී. නමුත් තවදුරටත් ඛණ්ඩ උපදී නැත්නම් ස්කන්ධ උපදී කියන අතීත කර්ම විපාක විදිහට ලැබෙච්ච මේ ස්කන්ධ පංචකය තවදුරටත් තියෙනවා. විපාක විදිහට ලැබෙනවා. විපාක විදිහට ලැබුණට ඔව් තමන්ගේ ලෝකෙට එද්දී රූපස්කන්ධය සම්පූර්ණව නිදහස් වෙලා ඉන්නේ. රූපස්කන්ධය සම්පූර්ණව අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ වගේම සෙසු ස්කන්ධත් ඔහු තේරුම් අරගෙන ඉන්නේ. තවදුරටත් අතීත කර්ම විදිහට ස්කන්ධ පංචකය තියෙනවා. තිබ්බට උන්වහන්සේ සෙසු ස්කන්ධ වලින් සෙසු උපදි වලින් දුර වෙලා තියෙන්නේ. අනේ නිසා මේ ස්කන්ධ උපදිය පමණක් සහිතව ස්කන්ධ උපදී ඇතුව නිර්වාණයට පත්වීම තමයි සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ. පිරවන පානකට ඒ තැනැත්තා අනුපදිශේෂ නිර්වාණයට පත් වෙනවා. මෙන්න විස්කන්ධ පංචකය සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නැවත සසරට නොයන විදියට පහනක් නිවී ගියා වගේ සම්පූර්ණයෙන්ම සසර ගමන නිමාට පත් කරන අනුපදිශේෂ නිර්වාණ ධාතුව නැත්තම් පිරිනුවන් පෑම ගැන සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු අතරේදී තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා විඥාචරණ කියන ලක්ෂණය ගැන. විඥා කියලා කියන්නේ දැනුම, චරණ කියන්නේ ඊට අනුව හැසිරීම. බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙච්ච ගුණයක්. විඥා කියන එකට අෂ්ට විද්‍යා දක්වනවා. ප්‍රථම ධ්‍යාන ආදී රූපාවචර ධ්‍යාන හතර, ඒ වගේම ආකාස අනංචයතන ආදී අරූපාවචර ධ්‍යාන හතර. මෙන්න මේ ධ්‍යාන අටට කියනවා විඥා කියලා. චරණ කියලා කියන්නේ හැසිරීමට අදාළ කරුණු, සීලය, ඉන්ද්‍රිය සංවරය, කිරියොත්තාපාදී කරුණු දක්වනවා. ඒව චරණ ධර්ම විදිහට සැලකන්නේ. ඉතින් එක පැත්තකින් විඥාව, මෙස්ත විද්‍යා, අනිත් පැත්තෙන් සීලාදී 15 චරණ ධර්ම, චරණ ධර්ම 15 ගැන සඳහන් වෙනවා. පින්තුනි, අද අප මේ සාකච්ඡා කළේ මංගල සූත්‍රය. ඊටාම සංක්ෂිප්තව මේ විස්තර කළේ මොකද මේ කරුණෝ පින්තුන් හුඟක් දුරට දන්නවා. නමුත් ඒ කරුණ දැනගත්තට ඒ කරුණ කොයිතරම් දුරට ඔබ ගලපගෙන තිබුණද, ඒව ඥාන පූර්ව සම්බන්ධතාවයේ කොහොමද ක්‍රමෙන් ඉහළට යන්නේ කියන කරුණු ගැන ඔබට තිමිච්ච අවබෝධය තවදුරටත් දිනු කරලීමයි මේ බලාපොරොත්තුෙන් අපි අපේක්ෂා කළේ. ඊටාම සරල සූත්‍රයක්. නමුත් සරල සූත්‍රයක් වුණාට සරල බව වගේම මේ සූත්‍රය තුල ගැඹුරු බවක් තියෙනවා. මොකද අවසාන මංගල කරුණ විදිහට සැලකන්නේ නිර්වාණයට පත්වීම. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත්, නිවනට පත්වීමත්, අටලෝ දහමෙන් කම්පාටපත් නොවීමත් කියන මේ කරුණ තමයි ඉහෙළම මංගල කරුණ විදිහට සැලකන්නේ. යම් කිසි කෙනෙක් මේ කරුණ සම්පූර්ණ කරගත්තොත් ඔහු කිසිම තැනක පරාජයටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඔහු නිවසේදී, ගෘහස්ථ ජීවිතයේදී පරාජයටපත් වෙන්නේ නැහැ. ඔහු අධ්‍යාපනික ජීවිතයේදී පරාජයටපත් වෙන්නේ නැහැ. ඔහු සමාජ ජීවිතයේදී පරාජයටපත් වෙන්නේ නැහැ. ඔහු වෘත්තීය ජීවිතයේදී පරාජයටපත් වෙන්නේ නැහැ. ඔහු පරලෝ දුගතිගාමී වීමේදී පරාජයටපත් වෙන්නේ නැහැ. ඔහු එතනින් සුගතිගාමී වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු මාරේ ළඟදීවත් පරාජයටපත් වෙන්නේ නැහැ. ඔහු සංසාර චක්‍රය තුලින්වත් පරාජයටපත් වෙන්නේ නැහැ. ඔහු සසර ගමනත් ජයග්‍රහණය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිවසේ ගෘහස්ථ ජීවිතය ජය ගන්නටත්, අධ්‍යාපනික ජීවිතය ජය ගන්නටත්, වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, ආගමික ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතය කියන මේ සියලක්ම ජයගත හැකි මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අර දෙවියාට පැහැදිලි කළේ මංගල සූත්‍රයෙන්. ඉතින් මේ සූත්‍රයේ එන කරුණු දිනපතාම බලන්න, ඔබේ හිත පිරිසිදුව තියෙනකොට මේ කරුණ ඔබේ ජීවිතේ නිරතුරුව සිද්ධ වෙනවා. දිනපතා බලන්න ඔබ දවසට මේ මංගල කරුණ වලින් කීයක් මං අද දවසේ කළාද කියලා. ඔබ දක්ෂ වෙන්නට ඕනේ මේ කරුණ වැඩිපුර ප්‍රමාණයක් දවසට ක්‍රියාත්මක කරන්න. එහෙම පුළුවන්කම තියෙන්නේ ඔබේ හිත පිරිසිදුව තියාගත්තොතින්. හිත පිරිසිදුව තියාගන්න පුළුවන්කම තියෙන්නේ පණ්ඩිතානන්ද සේවණන් කියපු විදිහට සත්පුරුෂයන් ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව අඛණ්ඩව පවත්වා ගත්තොත් තමයි ඔබේ හිත වඩ වඩාත්ම පිරිසුදු කරගෙන අඛණ්ඩව මේ පාරිශුද්ධත්වයේ කරා යන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා නිතිපතාම බලන්න, මං අද අම්මට තාත්තට සැලකුවද, මං දරුවන්ට හොඳින් සංග්‍රහ කළාද, ඥාතීන්ට මං උදව් කළාද, මං අද බණපදයක් ඇහුවද, මා චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න උත්සාහ කළාද, කලගුණ සැලකීමට අදාළ දෙයක් මා කළාද, පිදී යුත්තේකට මා අද පිදුවද, මං ඉවසීම දිනු කරාද, මට ලැබිච්ච දේ මං අද සතුටෙන් හිටියද, මජ්ජපානාච සංයමෝ මං අද මද්ද්‍රව්‍ය භාවිතෙන් වෙන් වෙලා හිටියද. මෙන්න මේ කරුණෝබ දිනපතාම බලන්න, බලමින් පිනතුනි හැමදාම මේ මංගල කරුණෝ තමන්ගේ ජීවිතේ වැඩිපුර සිද්ධ කරන්න උත්සාහ කරන්න. කරලා හිදී අවසානයේහි අපි මෙහි ප්‍රතිඵල විදියට බාහිර කෙනෙක් මත නොයෙපෙන තමන්ටම තමන් පිළිසරණක් සකසා ගන්නවා. ඇයි ඒකට හේතුව? අපි කොයිතරම් යුතුයකම් කළත්, කොයිතරම් අධ්‍යාපනය ලැබුවත්, කොයිතරම් අපේ ඥාති මිත්‍රාදීන් හිටියත් මේ සියල්ලකගෙම තමන්ට වෙන් වෙන්නට සිද්ධ වෙනවා. අන්න ඒ වෙන් වෙන සිද්ධ වෙන අවස්ථාවේදී ඒ බාහිර දෙයකින් තමන් පිළිසරණක් නොසොයා තමන්ම තමන්ට පිළිසරණක් සොයා ගන්නට ඕන. මේක තමයි පින්වතුනි බුදුදහමේ ඉහළම අවවාදය. මේ සඳහා දේශනා කළේ අත්තදීපාභික්කවේ විහෙරත අත්තසරණාන ආඤ්ඤසරණා, ධම්මදීපාභික්කවේ විහෙරත ධම්මසරණාන ආඤ්ඤසරණා. මේකම මේ සූත්‍රය සඳහන් කරන්නේ අත් සම්මා පණිවිඩය කියලා. අපේ සිතම අප පිළිසරණ කරගන්නට ඕන, හිත පිරිසුදු කරගන්න ඕන කියන කාරණය. මොකද කොයිතරම් ගුණහපත්කම් තියෙන ආශ්‍රය කළා යයි හැම දිනක්ම අපට වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඒ අත්හැරල යන්න සිද්ධ වෙනවා අපට. අන්න එවැනි අවස්ථාවක තමන්ට පිට පවතින්නේ තමන් දිනු කරගත්තු සිත විතරයි. ඒ සිතට අපි ධර්ම එකතු කරන්නට ඕන. ඒ සිතට අපි සතිමත් බව එකතු කරන්නට ඕන. ඒ සිතට අපි ප්‍රඥාව එකතු කරන්නට ඕන. මෙන්න මේ ඔස්සේ අපේ ජීවිතයේ වඩාත්ම සඵල කරගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි බලන්න මේ සූත්‍රේන කරුණෝ කිසිඳු ආගම් බෙහෙදකින් තොරව ඕනෑම කෙනෙකුට පුහුණු කරන්න පුළුවන් කරුණු ටිකක් මේ තියෙනවා. හොඳට විමසලා බලන්න පින්නතුනි. අපි මේ ධර්ම දේශනාව තුළ මේ කරුණ විස්තර කිරීමේදී මේක කුමන ආගමක්ද කියන කරුණ අපට පැහැදිලි කරන්න අවශ්‍යුනේ නැහැ. මේක දේශනා කරපු ශාස්ත්‍රවරයාගේ නම දිගින් දිගටම කියන අවශ්‍යතාවය තිබුණේ නැහැ. මේ එන හැම කරුණක්ම මානසික පාරිශුද්ධත්වය බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුට, ඕනෑම ආගමික කෙනෙකුට පිළිපදින්න පුළුවන් දහම් ටිකක් මේ තියෙනවා. ඒ පිළිපැද්ද පමණට ඒ ජීවිතය සඵල වෙනවා. ඒ ජීවිතයේ සතුට වැඩි වෙනවා. අපේ ජීවිත අවසාන ඉලක්කය සතුට. අන්නේ සතුට ලබා ගන්න ක්‍රමය තමයි මේ දේශනා කරන්නේ. තමන්ගේ නිවසේ ඉඳලම ඒ සතුට දිනු කර ගන්නට ඕන. ඒ සතුට තමා යන හැම තැනදීම තමා දැල්ලව පහනක් වගේ නොනිවි තියෙන පහනක් වගේ මේ ධර්මයෙන් ලබා ගන්න ආලෝකයෙන් තමන්ගේ දිවිමඟ පහන් කර ගන්නට, ආලෝකවත් කර ගන්නට යන හැම තැනම මේ මංගල කරුණ වලින් ජීවිතය ආලෝකවත් කරගෙන, ජීවිතය ලස්සන කරගෙන, ලස්සන හිතක් ඇති කරගෙන කාලය ගත කරන මාර්ගයයි මේ දේශනා කළේ. බලන්න පිනොතුනේ කොයිතරම් පිවිතුරු, කොයිතරම් විසිතුරු මුළු ලෝකයටම යහපත සිදුවෙන හුදෙක් මිනිස්යන් විතරක් නෙවෙයි. මේ දෙවියා මේ ප්‍රශ්නේ අහන්නේ බොහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයම්, බොහෝ දෙව් මිනිසුන් මංගල කරුණ පිළිබඳව සිතුවා. මංගල කරුණ මොනවද කියලා විමසනවා. ඒ නිසා අන්නේ යට මේ මංගල කරුණ දේශනා කරන්න කියලා සඳහන් කරන්නේ. මේ මිනිස්යන් විතරක් නෙවෙයි දෙවියන්ටත් ප්‍රයෝජනවත් වන මේ අනුශාසනාවක් එක තැනක තියලා බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. තමා ඉන්න තැන ඉඳලා ඉහළම තලය දක්වා නිර්වාණ අවබෝධය කරා යන සියලු ස්තර මේ සූත්‍රය තුළ විස්තර කරනවා. නවීන මනෝවිද්‍යාවෙහි මාස්ලෝගේ, ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා හේතු වෙන ලක්ෂණ කොයිතරම් අලංකාරවත්ද, සියවස් 25කට කලින් මේ අසිරිමත් දහමෙන් ඉදිරිපත් කරාද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉහළම ආත්ම සාක්ෂාත් කරගෙන දක්වා යන මේ ගමන වගේදී ඉහළම අභිලාෂය, ප්‍රාර්ථනාව, ඉලක්කය වියුත්තේ මොකද්ද? පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. මේ වෙනස්සන ලෝකේහි, අටලෝ දහමට නිරතුරු ලක්වන ලෝකේහි ශෝක නොකර ඉන්න, අකම්පිත විරාගී සිතක් ඇති කරගන්න එකයි කෙනෙක්ගේ හිලම ආත්ම සාක්ෂාත්කරණය, self actualization එක බවට පත් වෙන්නට ඕන. අන්නේ ගමන් මග ආරම්භයේ පටන් අවසානයේ දක්වා විස්තර කරන මේ විසිතුරු දහම් මග මංගල සූත්‍රයේ අපේ දිවි මඟ පහන් කර ගැනීම සඳහා නිරතුරුව භාවිත කරන්න, හුදෙක් සජ්ජහනයෙන් පමණක් නොනවති මේ දිවි මඟ පහන් කරන ලක්ෂණ වලින් තමන්ගේ මේ වටිනා ජීවිතය ලස්සන කරගන්න, මේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. ඒ වටිනාකමක් ලබා දීම හුදෙක් අපට පමණක් නෙවෙයි, ඒ අපේ අම්මට තාත්තට, අපි ඉගෙනගත්තු පාසලට, අපි උපන් භූමියට, මාතෘභූමියට අප කෘතඥතා සැලකීමක් වශයෙන්, කෘතඥතාවයේ දැක්වීමක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ අවසාන ප්‍රතිඵලය තමයි අපි අපටම නිවනක්, සහනයක්, රැකවරණයක්, පිළිසරණක් සලසා ගන්නවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුන්ට මේ සූත්‍රය අන්සරෙන් අපි සඳහන් කරපු කරුණුවලින් කොමන හෝ ප්‍රශ්නයක් විමසන්න තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. හොඳයි එහෙම නැත්නම් අපි මෙතනින් නිමාවටපත් කරනවා. පින්නතුන්ට තියෙන ප්‍රශ්න ඉදිරිදී ඉදිරිපත් කරොත් අපට අවස්ථාව අනුකූලව අපට ඒවා පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපි පළවෙනි අපි රූපය දකින අවස්ථාවේදී ඒ ඇසට රූපය දැකලා ඒ අවස්ථාවේ නිරුද්ධ වෙලා එතකොට අපි මනසින් තමයි අතීතයේ වෙච්ච එක තමයි දකින්නේ. කියන්නේ රූපය දකින රූපයක් නෙමෙයි දැනගන්නේ රූපයක්. එතකොට ඒ අවස්ථාවේ ඉන්න පුද්ගලයේ අපි කියමුකෝ සිංහල මිනිස්සෙක් දකිනවා. ඒ දකිනකොට එයා දැනගන්නවා තව කෙනෙකුට කරදී ඉන්න සිංහල මිනිස්සෙක් ඉන්නකොට යම් කෙනෙකුට ඇති වෙනවා මම මේකට මුදලක් දෙන්න ඕනේ කියලා. තව කෙනෙක් එයා ඒක අකමැත්තෙන් අයින් වෙනවා. ඒක දෙන්න කැමති නැහැ. නමුත් ඒ දෙන පුද්ගලයා මෙතන ස්කන්ධයන්ගේ පහළ වෙලා නැති වෙරි මෙතන පුද්ගල සංඥාවක් නැති බව එයා දැනගෙන හැබැයි එයා ඒක දෙනවා. එයා දන්නවා ඒක විපාක තමන්ටම ලැබෙනවා කියලා. එතකොට ඒ ලැබෙන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඒ දෙන එක ඒක එයා මේක මේ මෙලවදී මොකෝ පරලෝදී මේක විපාක දැනගන්නවා. එතකොට මේ අවස්ථාවේදී එයා කැමැත්තෙන් ඒක වැඩිපුර දෙන දෙනකොට එතන ඇති වෙන තමන්ට ඇති වෙන ආශාව පිළිබඳ චුට්ටක්මට පැහැදිලි කරගන්න පුළුවන් කාරණාවක්. මේක දැන් මේ වෙනි කාරණයකදී අපිට පේන දෙයක් තමයි දැන් ඔබතුමානේ මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට ඔබ දන්නවා දැන් මේකේ සම්පූර්ණ ක්‍රියාවලිය දන්නවනේ. එතකොට එවැනි ක්‍රියාවලියක් දන්න කෙනෙක් මේ දානයක් දීලා දිගින් දිගටම ආශා කරනවා කියලා එකට ඒක අපට හිතන්න බෑනේ ඇත්තෙන්ම. ඔබ දන්නවා ඇත්තටම ඔබ මේක දෙන්නේ ඔබ දුන්නා ඒක හරි ඒක කුසලයක් හෝ ඒක යුතුයකමක් කළා. ඔබ තවදුරටත් ධර්මය තුල ඉන්නවා. එතකොට ඒකෙන් ලැබෙන ආනිසංස ටිකක් ලැබෙනවා. එතකොට ඒකෙන් යම්කිසි ආනිසංසයක් ලබාගෙන නිරෝගී භාවය හෝ තවත් දෙයක් ලබාගෙන ඔබට ඊළඟ පියවරට ධර්මය රකින්න ඔබ ඒක ආශිර්වාදයක් කරගන්නවා. සාමාන්‍ය පල්ලෙහා මට්ටමේ අවබෝධය තියෙන කෙනා එයා ඒක කුසලයක් කළා මම මේ සත්‍යයට දානයක් දුන්නා කියලා ඒක උට අවසාන මොහොතේ සිහි කළ සුගතිගාමි වෙන්නත් පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන්ම යන්නේ මේ ධර්ම අවබෝධයත් එක්ක ඒ ලැබෙන පමණට තමයි පින්කම් කරන මට්ටම තමයි හඳුනා ගන්නවා. ඒක තමයි ජීවිතේට කරදරයක් කරගන්නේ කරන්න පුළුවන් උනොත් කරනවා. එහෙම කරන්න බැරි වුණත් තමයි ඊට වඩා දහමක ඉන්නේ. ඒ දහම තුළ ඉඳලා තමයි සතුට වෙනවා. හැබැයි තමයි ලෝක සම්මත විදියට මේ දේවල් කරනවා. උදේක් පිනක් සිදු කරගන්න විතරක් නෙවෙයි ඉහළම මට්ටමට ගිහිපු කෙනා විශේෂයෙන් සමාජ සම්මත චාරිත්‍ර දියහ බලනවා. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් තමගේ ඥාතින සැලකුවා. ඒක කාරණා කිහිපකින් සිදු වුණේ කතකෙන් උන්වහන්සේ ඥාතින තිමිච්ච මෛත්‍රිය නිසා. අනිද්දේ තමයි ලෝක සම්මත විදියට ඥාතින්ටවත් කෙනෙක් නොසැලකුවොතින් සමාජ සම්මත විදියට මිනිස්සු දෝෂාරෝපණය කළ අකුසල කරගන්නවා. මෙච්චර ලොකු ලෝකෝත්තර දහම දේශනා කරපු කෙනෙක් ආමාශයෙන් තමගේ අමතර තාත්තටවත් සැලකුවේ නැහැ කියලා සමාජින දෝෂාරෝපණයක් වෙනවා. එතකොට අපි මේ ධහම රකින්නේ එකතකින් අපේ ජීවිතයට යහපතක් සිදු කරගන්න වගේම අනිත් අතින් අනිත් කෙනාට යහපතක් සිදු වෙනවා වගේම තව කෙනෙක් අයහපතට එළඹෙන අවස්ථාවක් තියෙනවා නම් ඒක වළක්වන්නටත් අපි මේ දේවල් කරනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අවධානයෙන් අපි කරන්නට ඕන. දැන් ඉහළම ආධ්‍යාත්මික දියුණුවකට වැඩ කරන කෙනෙක් මේ ධර්ම අවබෝධය තියෙන කෙනෙක් අර වගේ අසරණ මිනිසෙකුත් දැක්කනම් ඔහුට උපකාරයක් කරන්නත් අවස්ථාවකුත් තිබුණා නම් හැකියාවකුත් තිබුණා නම් ඔහු ඒක නොකරොත් ඔහුගේ හිතට ඇත්තෙම හොඳ නැහැ ඒක. අනිත් අතින් එක බලන් ඉන්න කෙනා වුණත් අප්‍රසාදයක් ඇති කරනවා කරගන්නවා. මෙච්චර මේ දහමක් දන්න කෙනෙක් මේ වගේ දෙයක්වත් කරන්නේ නැත්නම් මොකද්ද කියලා දැම්මිට අපි ඒ අයට දහමට නැඹුරු කරන්න කෙනෙක් ගියත් සමහරලාට අපට ඒක බැරි වෙන ලාවකුත් තියෙනවා. අන්න ඒ නිසා එක පැත්තකින් අපි ධර්මානුකූලින වගේම අපි බුද්ධිමත් වෙනටත් ඕන. ඒ සමාජ කාරණාවලදී අපි මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණා. ඉතින් මේ හැම පැත්තක්ම සමබර කරගෙන මේ ගමන් මග යන්නට අපි දක්ෂ වෙන්නට ඕන. දැන් ඔබතුමාගේ මට්ටමට ධර්මඥානෙ තියෙන කෙනෙක් නම් මේ දේ කරන්නේ කවදාවත් ඔහු අරකින් ආසාවක් ඇති කරගෙන මට මේකින් කීර්තියක් ලැබෙයි කියලා මට්ටමට වැටෙන්නේ නැහැ. ඔබ දන්නවා යුතුයකම කළා පින්කම් කළා ඉතරයි. ඒක ගැන නැවත බලාපොරොත්තු තියාගෙන හේතුයේ තුල ඔබ ඇලිලෙන්නේ නැහැ. නමුත් ඔබ ඒක කිරීමෙන් ලබන ආනිසංසයක් ලබනවා. යන සංසයත් ලැබෙනවා ධර්මයන්ට ඒකත් උපකාරවත් බව කරගෙන ඉදිරියට යනවා. යම් කිසි කෙනෙක් දෙයක් නොකරමින කෙනෙකුට වඩා සාමාන්‍ය ධර්මඥානය තියෙන කෙනෙක් දානයක් නොදීමින් ඉන්නවට වඩා අරක දීලා ආසාවක් ඇති කරගත්තත් කමක් නැහැ යා. මොකද යාගේ ඒ කුසලය ප්‍රබලයි ඒ වෙලාවේ. ඔහු සද්භාවයෙන් ඒක දෙන්නේ. ඔහු ඒක දීමම හොඳ දෙයක්. ඔහු නොදී ඉන්නවට වඩා දීම හොඳයි. ඔහුගේ තියෙන ධර්මඥානයම ඔහු එහෙම කරනවා. නමුත් ඔහු ධර්මඥානයෙන් ඉහළට ගියාට පස්සේ ඔහු ඒක දීලා කීර්තියක් බලාපොරොත්තු වෙනක සද්භාවයෙන්ම කරනවා. ඒක තීරණය වන්නේ තමන් ඉන්න ධර්මයේ මට්ටම මත. කෙසේ වෙතත් කියන්න පුළුවන් සරලම දේ තමයි යම් කිසි කෙනෙක් දෙයක් පරිත්‍යාග නොකර ඉන්නවට වඩා පරිත්‍යාග කිරීම හොඳයි කියන කාරණේ. හොඳයි තේරුම් ගන්න. ස්වාමිනාස්සේ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව් ප්‍රශ්න අහන්න. ස්වාමිනාස්සේ දැන් අපි දානයක් දෙනකොට ස්වාමිනාස්සේ හරි දැන් හිඟන්නේ කොට කැම ටිකක් දෙනවා කියමු. ඒ දෙන්නේ පින්ගෙන හිතලා නෙමෙයි. අර අර මිනිස්සයාගේ අර මේ අවශ්‍යතාවය අනුවයි අපි දෙන්නේ. බඩගින්න නිවන්නයි. දැන් සතෙකුට කැම දුන්නත් මං පින් සිද්ධ කරගන්න ඕනේ මෙයාට කන්ද කියලා හිතන්නේ නෑනේ. අර සතා බඩගින්න ඉන්න නිසා අපි දෙනවා. ඉතින් ඒ වෙලාවේ හැම තිස්සෙම අපි දෙයක් කරනකොට ස්වාමීන් වහන්සේ පිනගෙන නෙමෙයි හිතන්නේ අවශ්‍යතාවය ගැනනේ. එතකොට එතනදී කොහොමද දැන් ඊට පස්සේ හුඟක් පස්සේ ඒ ගැන හිතනකොට අනේ ලොකු පිනක් අපි කරගත්තේ කියලා හිතනවා. ඒ වෙලාවේදී ඒක පින වෙන්න පුළුවන්. නමුත් අර කර්මය අර දේ කරනකොට පිනක් සිද්ධ වෙන්නේ නැහැ එතන. දැන් අපි ඒ පින ගැන හිතන්නේ නැහැ නේ අවශ්‍යතාවයෙන්. එතන කොහොමද ස්වාමීන් වහන්සේ මේ පොඩ්ඩක් මට පැහැදිලි කරන්න. ඒක දැන් අපි කිසිම කෙනෙක් මං හිතන්නේ උදව්වක් වෙනකොට කරනකොට ඉස්සෙල්ලා පින ඉස්සරහට දාලා නෙමෙයි කරන්නේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? මේක දැන් දන් දීම ක්‍රම දෙකකට දෙන්නවා. එකක් තමයි පූජා බුද්ධියෙන් දෙන එක, අනිත් එක අනුග්‍රහ බුද්ධියෙන් දෙන එක. දැන් දානෙ දෙන ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන් මේක. පූජා බුද්ධියෙන් කියන්නේ යම්කිසි කෙනෙකුගේ ගුණයන් සලකාගෙන ස්වාමීන් වහන්සේලාට දෙන්නේ බුද්ධ පූජා පවත්තන්නේ මේක පූජා බුද්ධියෙන් කරන දෙයක්. එතකොට ස්වාමීන් වහන්සේලා බඩගින්නෙන් ඉන්න හින්දා නෙවෙයි අපි කැම දෙන්නේ. දානෙ පූජා කරන්නේ. බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. එතන දෙන්නේ ඒ ලබන පුද්ගලයාගේ පූජනීයත්වය සලකාගෙන. අනිත් දේ තමයි අනුග්‍රහක බුද්ධිය. යම් කිසි කෙනෙක් දුගිය මගිය ආශක ආදීන් කෙනෙක් අසරණ සතෙක් දැකලා ඒ සතාගේ අවශ්‍යතාවය සලකාගෙන දන් දීම. මේක තමයි දන් දෙන ක්‍රම දෙක ප්‍රධාන වශයෙන්. එතකොට මේ කුමන දේෙන් දුන්නත් වන්නේ අපේ හිතේ පරිත්‍යාග සීලියත් වෙනම ඇති වෙන්නේ. අපි ඒක අත්හැරීම දීම. ඒතර අන්නේ දීමට තමයි දාන චේතනාව කියලා කියන්නේ. එතකොට දේම අත්හැරෙන අවස්ථාවේදී අපේ හිතෙන් ඒක අත්හැරීම මේක තමයි ඡාග ගුණයේ පරිත්‍යාගය කියලා කියන්නේ. එතකොට දැන් අවස්ථාවේදී සම්පූර්ණම තියෙන්නේ පරිත්‍යාගය කියන එක. ඒක ආනිසංස හිතලා දෙනවද නැද්ද දෙනව කියන එක ඒක වෙනම කාරණයක්. එතකොට සමහර කෙනෙක් මේක දෙන්නේ ඒ ලබන කෙනාට තියෙන අවශ්‍යතාවය සලකාගෙන මෛත්‍රියෙන් ඒක දෙනවා. ඒත් ඔහුගේ පරිත්‍යාග සිලෙත්තේ වෙන්නේ. තවත් කෙනෙක් මේක පිනක් බව තේරුම් අරගෙන දෙනවා. එහෙම කරන්නත් පුළුවන්. එහෙම දුන්නේ කියලා වරදක් නෙවෙයි ඒකයි. ඒක ඇතුළේ අනිසංශ වැඩි වෙනත් හේතුවක්. ඒ නිසා පින සමහර අය සතර කර්මයක් විශ්වාස නොකරන, පරලෝක විශ්වාස නොකරන අය දන් දෙනවා. ඒ අය පින් ලබන අදහසින් නෙවෙයි කරන්නේ. ඒ අය මානව දහමක් විදියට, ගුණ දහමක් විදියට, සමාජ සදාචාරය අගය කරන හැටියට ඒ අය පරිත්‍යාග කරන අය ඉන්නවා. එතකොට ඒ අයටත් ඒකෙන් කුසලයක් වෙනවා. නැත්තේ නැහැ. ඒ අය කර්මය අදහගෙන නොකර දුන්නත් ඒ අයට කුසලයක් වෙනවා. ඒකෙන් ඇතැමුණි සුගතිගාමී වෙනවත් පුළුවන්. නමුත් බෞද්ධයෙක් වශයෙන් යමක් දෙනකොට නිතර කියන දෙයක් තමයි විශේෂයෙන් වේලාම සූත්‍රය වගේ සූත්‍ර දෙක් වෙනවා. ආගමන දිට්ඨිකෝ දානං දේති කියලා. කර්මඵල අදාහගෙන දෙන්න කියන එක. ඒක වරදක් නෙවෙයි. එහෙම දුන්නු තරමට ඒකේ අනිසංශ වැඩි. කර්මයක් අදහනවා අවශ්‍යතාවයක් දැකලා දෙකම අදාහගෙන දෙනවා. පිනක් ලැබෙන අදහසින් පින ගොඩ ගහ ගන්න අදහසින් දෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒකෙන් තමයි අනිසංශයක් ලැබෙනවා කියලා දැනගෙන දෙන එක කර්මඵල අදාහගෙන දෙන්න කියන එක බුදුදහමෙන් නිතර අවධාරණය කරපු කාරණයක්. ඒක වරදක් නෙවෙයි. එකෙන් අනිසංශ අඩු වෙන්නේ නැහැ, අනිසංශ වැඩි වීමයි වෙන්නේ. හැබැයි අපි ධර්මඥානයේ තියෙන හැටියට අපි දක්ෂ වෙන්නට ඕන. මේ දානය දීම නෙවෙයි අපේ අවසාන ඉලක්කය. මේ හැමදේම අපි නිරෝගී භාවය, දීර්ඝාසිරි සම්පත්තිය මේව ලබාගෙන අවසානයේ කල්‍යාණ මිත්‍රත්වය ඔස්සේ ධර්මයේ ගැඹුරට ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙන මේ අවසානයේ මෙතෙන්ට යන්නයි මේක උපකාරවත් කරගන්නේ කියන ඒ ගමන් මගේ අතරතුර තියෙන පියවරක් විදිහට විතරයි ඔහු මේක දකින්නේ. අවසාන නිස්සාර විදිහට නෙවෙයි මේ දානිය දකින්නේ. ඒකයි වෙනසකට තියෙන්නේ. ආ හොඳයි සයන් සේව හොඳයි. තේරුණා. අවසරයි හම්දුරුනේ එතන අතර එතන වෙන්නේ හම්දුරුනේ කුසල මූලයක් එක්ක අපි දන් ඒක පරම මේ කුසල මූලයක් ඉදිරිපත් වෙච්ච හන්ද තමයි අපි දානය දෙන්නේ නේ හැමදෙර. නැත්නම් ඒක දෙවෙන්නේ නැහැ නේ. අනිත් නැත්නම් පිටීරනේ යන්නේ අලෝභයක් හැදිලා දෙන්නේ නැතු වෙනවනේ. ඔව් කුසල මූලයක් කියලා ඇත්තෙම අපි දානය අපි ධර්මයෙන් දන්නායි විදියට. නමුත් ධර්මය අපතරම් දන්නේ නැති ඇතැම් විට කර්මයක් ධර්මයක් කිසිසේත්ම විශ්වාස නොකරන කෙනෙක් ගත්තත් ඔහුගේ තුලත් මේකම ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ අවස්ථාවේදී අලෝභ සහගතව ඒක දෙන්නේ. දෙන අවස්ථාවේදී පරිත්‍යාගශීලීත්ව අවස්ථාවේදී ඔහුගේ අලෝභය තියෙන්නේ සිත වේගෙන් ක්‍රියාත්මක වෙනවනේ. මේ සිත වේගවත් දෙයක්නේ. ඒකෙන් පස්සේ තමන් කොච්චර දේවල් ලබනවද නැද්ද කියන එක වෙනම ආකල්පයක්. නමුත් දෙන අවස්ථාවේදී සම්පූර්ණ පරිත්‍යාගශීලීත්වය තියෙන්නේ. ඒ අවස්ථාවේදී අලෝභය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ අලෝභය වුණාට ඒක අර සාසවා පුඤ්ඤභාගියා කියපු විදියට අවිජ්ජාපච්චා සංඛාරා කියන මට්ටමෙන් තමයි වෙලේ යන්නේ. පුඤ්ඤාපි සංඛාර කරාට අවිජ්ජාපච්චය සංඛාරා කියන මට්ටමේ තමයි හුින්නේ. එතන හම්තුරුනේ ද අර ඉස්සල්ලා අහපු මහත්තයා ප්‍රශ්නට හම්තු උතන උත්තරේ වටනවා වගේ මට තේරුණා හම්තුරුනේ. අපි කුසලයක් කරගත දුගියෙක්ට කීයක් හරි දුන්නත් එතන ඒක නිරුද්ධ වෙන ඒ කුසල සංස්කාරය නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් හම්තුරුනේ එතකොට අපි ප්‍රඥාවෙන් දීපු දානයක් වෙනවද එතන? අපට එක පැත්තකින් ලෞකික කුසලයක් කරගන්න පුළුවන් ඇත්තෙම. ලෞකික කුසලයක් කරගෙන ඒකම අපට විදර්ශනා පැත්තෙන් බලන්නත් පුළුවන්. එතකොට අපි දෙපැත්තම දිනු කරන ආකාරයට එනවා ඇත්තෙම. බොහෝ විට අපි ওই ප්‍රශ්නේ නැගෙන පිංකම් කරනකොටයි. අකුසල කරනකොට අපි මොකක්වත් ওই ගැන අහන්නේ නැහැ නේද? අකුසල කරනකොට අවිද්‍යාවෙන් නේද කරන්නේ? අනේ වෙලාවයි මං කොහොමද ඉන්නේ ඕනේ කියලා කවුරුවත් ප්‍රශ්න අහන්නේ නැහැ. ඔක්කොම ඇයි ප්‍රශ්න අහන්න වෙන්නේ? ওই දන් දෙනකොට, සිල් රකින්නකොට, මෛත්‍රී භාවනා කරනකොට එතන තියෙන අවිද්‍යාව ගැන තමයි කට්ටිය හුඟක් වරි වෙන්නේ. පින්නතුනේ ඇත්තටම අපි එතන නෙවෙයි කලබල වෙන්න ඕන. අපි ප්‍රශ්න කරන්න ඕන අපි අවිද්‍යාවෙන් මේ අකුසල චේතනාවෙන් කොච්චර වෙලාවක් දවස් ඉන්නවද නේ? අපි ওই දන් දෙන්නේ, සිල් රකින්නේ, මෛත්‍රී භාවනා කරන්නේ ඇතැමිට දවසෙන් කොච්චර සල්ප වෙලාවක්ද? ඒ වෙලාවට පින්නතුනි ඒකේ අවිද්‍යාවෙන් ඉඳගෙන හරි කරන්න කමක් නැහැ ඒක. ඒකේදී වැඩිපුර හිතන්නේ යන්නේ මේ වෙලාවේ අවිද්‍යාව යනවද, මේක නිරුද්ධ වෙච්ච එක හිතාගෙන ඉන්නවද කියන එක එතෙන්ට එච්චර ලොකෝට හිතන්නේ නැපා. එතන සද්භාවයෙන් උපරිමයෙන් කරන්න. එතන නෙවෙයි ගැටලුව. අපිට හිතට අමනාපයක් කෙනෙක් ගැන එන වෙලාවක්, රාගයක් එන වෙලාවක්, මාන්නයක් ඇති වෙන වෙලාවක්. අන්න ඒ ගැන වැඩිපුර හිතන්නේ එතනින් හිත මුදව ගන්න උත්සාහ කරන්න. ඔව් පින්කමක් කරන්න ගිහිපු වෙලාවේදී ගැඹුරට හිතන්න යන්න එපා. මෛත්‍රී භාවනා කරන වෙලාවට දැන් මේ ආත්ම දෘෂ්ටිය තියෙනවා නේද කියලා හිතන්න යන්න එපා. එතන නෙවෙයි අපි හිතන්න ඕන වෙලාව. අපේ හිතන්න ඕන වෙලාව අපේ හිතේ අනිත් කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන වෙලාව, රාගයක් ඇති වෙන වෙලාව, හිත දුකෙන් ඉන වෙලාවක්, අතීත සිද්ධියක් ගැන දුකෙන් පසුතැවිල්ලෙන් ඥාති වියෝගකින් ඉන අවස්ථාවකදී එතෙන්දි බලන්න මම මේ දැන් ඉන්නේ අතීත සංඥාවේ නේද? එතනින් හිත මුදව ගන්න උත්සාහ කරන්න. හොඳයි. හොඳයි පින්නතුනි, හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබට අප කලින් සඳහන් කළා වගේ මෛත්‍රී භාවනා පුහුණු කිරීම, සිහියෙන් කටයුතු කිරීම සහ ඔබට මුණ ගැහෙන අය ගැන මෛත්‍රී සාගතව වාසය කිරීම කියන මේ කරුණ ටික ඔබ අඛණ්ඩව පවත්වා ගන්න උත්සාහ කරන්න. මේ කටයුතු ඔබ දෛනිකව කළ පමණටයි ඔබට ඔබේ කුසලය දියුණු කරගෙන ඔබට සාන්දෘෂ්ටික වශයෙන්, ditta ධම්ම වේදෙනිය වශයෙන් මේ කුසලෙහි ධර්මෙහි අනිසංස ඔබට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න අපි අධිෂ්ඨාන කරගනිමු. අදත් පින්තුනි මහ ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා. අද අප සාකච්ඡා කළේ මංගල සූත්‍රය. මේ මංගල සූත්‍රයේ තියෙන කරුණ ඔබට නිතර මුණ ගැහෙන කරුණ, සූත්‍රවලදී පොත්පත්වලදී ඔබ දකිනවා. ඉතින් මේ කරුණ ටික ඔබ සටහන් කරගෙන හරි ඔබට පුළුවන් නම් දිනපතාම මේ කරුණ වැඩිපුර භාවිත කරන්නට ඒ සඳහා ක්‍රියා කරන උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මවල හේතුවෙන් අප නමින් මියගේ ඥාතිවද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හිාන සංසය සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන්, භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල හේතුවෙන් පින්තුන්ට මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් වඩා වඩාත්ම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නටත්, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නටත්, ඒ සඳහා ඔබට පහසුව, විවේකී, නිරෝගී භාවය සලසා ගන්නටත් මේ සියලු පින්කම් හේතු වාසනා වේවා. මේ සියලු කුසල ධර්මවල බලයෙන් ඊතාමික්මන් භවයකදී අප හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නටත් මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.